2015 වසරේ 8 මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන. ආත්මීය දෘෂ්ටිය, සංකල්පය, ඉවත් කිරීම සඳහා තමයි මේ අපි මහන්සි වෙන්නේ. ඒකට හේතුව සියලු ගැටලු ප්‍රශ්න ඇති කරන ප්‍රධාන සාධකය මමත්වය නිසා. ඒ වගේම අපි සන්තෝෂ වෙනවා මේ වැඩසටහන් වලට සහභාගී වෙන්නේ. බොහෝ වැඩසටහන් පස්සේ දුවල හති වැටුණට පස්සේ, එහෙමත් නැත්නම් තෙම්පරාදු වුණාට පස්සේ අන්තකීම් සමුදායකින් යුක්ත පිරිසක්, ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් වීම කොහොමත් එහෙම තමයි. ඒ පරමාර්ථ ගැඹුරු ධර්මයේ කරා අවධානය යොමු කරන්නේ අධ්‍යක්ෂීම් සමුදායක් ඇති ජ්‍යෙෂ්ඨයෝ. මොකද ඔවුන් තමයි දන්නේ මේ කාරණේ මොනතරම් ගැඹුරු, අර්ථවත්, අර්ථපූර්ණ දහමක්ද යන්න පිළිබඳව. නැතිනම් අන් අයට හිතෙන්නේ මේක තවත් බණක්, මේක තවත් දේශනයක්, මේක තවත් භාවනා වැඩසටහනක්. හාමුදුරුවරුන්ගේ ජොබ් එකනේ උන්වහන්සේලා අන්න එහෙම කරන දේශනයක් වෙන්නේ නැති කියලා. ඉතින් මේක එහෙම කාරණයක් නෙමේ කියලා තේරෙනවා. අර හැම තැනම හොඳට තෙම්පරාදු වෙච්ච අයද, ඒ අයට හොඳ අවදිමත් බුද්ධියක් තියෙනවා. පිළිගැනීම් කියන සීමාවෙන් ඔබට ගිහිල්ලා තියෙනවා. අපි පිළි අරගෙන ඉඳලා වැඩක් නැහැ, මේව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන කියලා කල්පනා කරනවා. අපිට අපේ මනස හදාගන්න ඕන, අපි වෙන මොකවත් නෙමේ හදාගන්න ඕන කියලා කල්පනා කරනවා. ඔබට යම් ගැටලුවක් තිබෙනවද? ඒ ගැටලුව ඔබට වේදනාකාරී අත්දැකීමක් ලබා දෙනවා ඇති. ඔබට යම් ගැටලුවක් තියෙනවද? ඔබට වේදනාකාරී අත්දැකීමක් ලබා දෙනවා ඇති. ඒක තමයි ගැටලුව. ඒක තමයි දුක. දුක දිහා හැරිලා බලන විට තමයි ඔබට ඒ ගැටලුවේ ස්වභාවය සමුදේ පේන්න පටන් ගන්න. මේ මේක අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ මොහොතේම තමන්ගේ මනසත් එක්ක මේ ක්‍රියාවලිය යෙදෙන්න ඕන. තමන් දුක දිහා බලන්න. ගැටලුවක් තියෙනවා නම් ගැටලුව දිහා බලන්න. ඒ බලන විටම ඔබට ඒ ගැටලුව අත්දැකීම් දකින්නවා සමගම ඒ සමුදය ඔබට පේන්න පටන් ගන්නවා. මේක කොහොමද හැදුනේ, සැකසුනේ කියලා අවබෝධයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ සමුදය ධම්ම සකස් වෙන සියල්ලගේම නිදහස් වීම යංකින්ච සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මා. ඒකම මේ සියලුම සකස් වීමගේ නිදහස් වීම නිරෝධ ධර්මයේ දකිනවා. ඒ නිරෝධ ධර්මයෙන් දුටුවට පස්සේ ඒ නිරෝධ ධර්මයේ තමන්ගේ ජීවිතයට අනුගත කරගන්නවා. මුලින් ඥානමය වශයෙන් දකින නිරෝධය පසුව ආත්මීය වශයෙන් ඇති කරගන්නවා. ඒකට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. මුලින් ඥානමය වශයෙන් දකින නිවන පසුව ප්‍රත්‍යක්ෂතාවයට පත් කරගන්නවා. මේ නිර්වාණය කියන ගුණය එක් අවස්ථාවක මා කුඩා කාලයේදී තරුණ කාලයේදී අවුරුදු 16ක් වගේ වෙන කාලයේදී මට එක් අවස්ථාවකදී පහළ වුණා. ඒක අපූර්ව අත්දැකීමක්. ඒක එදා පහළ වෙච්ච දවසේ ඉඳලා තාමත් මට මතකයි. අපේ අමිටිපිටිය ප්‍රදේශයේ තියෙන මහවැලි ක්‍රීඩාංගණය කියලා එකක්. ඒ ක්‍රීඩාංගණයේ තියෙන කෙළවරක බෝවහක් තියෙනවා. ඉතින් අපි යාළු සෙල්ලම් කරන්න ක්‍රීඩා පුහුණු වීම කරන්න ওই ක්‍රීඩාංගණයට යනවා. යාළු එනකම් මම පොතක් ගෙනියනවා කියවන්න. සියලු දෙනා එක රාශිය වෙනකම්. ඉතින් ওই බෝවහයට වාඩි වෙලා ඒ පොත කියවමින් සිටියා. කියන්නේ රේණුකාණී චන්දවිමල නායක හඳුරන්ගේ පොත් විදර්ශනා භාවනා වගේ පොතක් වම් කියවමින් සිටියේ. එවිට එක මොහොතකදී මගේ සිතට පහළ වෙනවා අපි මේ කරන හැම දෙයක්ම රඟපෑම් නේද? මේ අපි පෙන්වන දේවල් මේ පවතින ස්වභාවය මේ රඟමඩලක් නේද? රඟපෑමක් නේද? අගේ අභ්‍යන්තරික හැබෑ ස්වභාවය කියන එකක් තියෙනවා. මට වෙනස් කරගන්න බැරි, මට පාලනය නැති, මට විසඳුම් නැති ප්‍රශ්නයක් තියෙනවා මේ අභ්‍යන්තරයේ. ඒ විදිහට කල්පනා වෙන මොහොතේ අද හිතෙනවා අපි හැමතිස්සෙම මොනවා හරි බරක් උසුලාගෙන යන පිරිසක්, ආයාසයෙන් ජීවත් වෙන පිරිසක්, දරාගෙන ජීවත් වෙන පිරිසක් කියලා. එවිට සිත් පහළ වෙනවා निराයාසයෙන් ජීවත් වෙන්න නැත්තම් මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා. මේ මානසික निराයාසය, මේ මානසික දරා ගැනීම වලින් තොරව නැත්තම් උපාදානයන්ගෙන් තොරව, නැත්තම් තණ්හාවෙන් තොරව, නැත්තම් බැඳීම් වලින් ආශාවන් වලින් තොරව निराයාසයේ ජීවත් වෙන්න නැත්තම් මොනතරම් සුවයක්ද කියලා හිතනවා. දැන් එහෙම සිතුනට ඒ निराයාසයේ හරියටම උදා කරගන්න ඕන ක්‍රමවේදය පිළිබඳව පූර්ණ පැහැදිලි වීමක් නැහැ. ඉතින් අපිට පැහැදිලි කරලා දෙන්න භාවනා ක්‍රම ප්‍රතිපත්ති නොයෙකුත් දේවල් අනුගමනය කරලා කරලා කරලා කරලා ඔන්න අවසානයේදී එන්න හොයා ගන්නවා හරියටම යතුරු. ඕන කෙනෙක් එහෙමයි. ඕනම දෙයක් කොට නැගිලා තියෙන්නේ දහසකුත් වැරදීම් සමග. ඒ නිසා තමන්ගෙන් සිදුවන අඩුපාඩුකම් පිළිබඳව තමන් සංවේගයට පත් වෙන්න හොඳ නැහැ. ඒවා හැමදාම නිවැරදි කරගෙන ඉස්සරහට යන එකයි කරන්න තියෙන්නේ. ඒ निराයාසයේ ධර්මය පහළ කරගන්නේ කොහොමද කියන එකයි අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ. මේක අහන ධර්මයක් නෙමෙයි. මේ මොහොතේම ප්‍රායෝගික කරන ධර්මයක්. තමන්ගේ මූණේ තියෙන කැලල් තමන්ටම පේන්නේ නැහැ වගේ, තමන්ගේ හිතේ තියෙන ස්වභාව දේවල් තමන්ට දැනෙනවා මිසක් මොකද්ද ප්‍රශ්නේ කියලා පේන්නේ. තමා ඉන්නේ නොපෙනෙන පැත්තක නේද? දැන් අපි කොන්දේ හරි වේදනාවක් කටගත්තාම අපි කියන්නේ මොකද? අනේ මගේ කොන්ද පොඩ්ඩක් බලන්න, මේ ඉතල රිදෙනවා, කඩියෙක් කනවද, සතෙක් ඉන්නවද, කටුවක් ඇහිලාද, මොකද තියෙන්නේ කියලා බලන්න කියන. මොකද හේතුව? පේන්නේ නැහැ. කැඩවතක් නැති තැනකදී මූණේ මොනව හරි දෙයක් කවුරු හරි තියෙනවද කිව්වොත් ඔන්න ටිකක් පිහිදගෙන ආයෙ අහනෝ, හරිද හොඳට පිහිදෑවිලාද තියෙන්නේ? දැන් නැද්ද කියලා අහනවා. ඇහැ ළඟ තියෙන කබඩික පේන්නේත් නැහැ. ඒකත් කවුරු හරි දැකලා කියනවා මේ ඔයාගේ ඇහි කබ තියෙනවා. මොන හරිද පිහිදාගෙන අහන දැන් හරිද? දැන් ඔන්න තව ටිකක් තියෙනවා. මම ඒ කරුණු ටික කීවේ දේශනා කළේ ඔබේ ප්‍රශ්න ඔබට පේන්නේ නැහැ කියන එක පෙන්වන්න. මේ ගැටලුව ඔබ නොසිතන පැත්තක, ඔබට නොපෙනෙන පැත්තක තියෙන්නේ කියලා පෙන්වනවා. පැහැදිලිනේ? එහෙමනම් ඔබ නිතරම සුපරීක්ෂාකාරිය. මේ පෙනෙන පැති කඩවල් ඔස්සේම දුවගෙන දුවගෙන යන්නේ නැතුව ටිකක් අපිට නොපෙනෙන නොතේරෙන පැත්තකුත් මේකේ තියෙනවායි කියලා තේරුම් ගන්න ඕන. අන්න ඒකට තමයි තමා පිළිබඳව අවධානය යොමු කරගන්නවා කියන්නේ. අන්න ඒකට තමා පිළිබඳව අවධානය යොමු කරගන්නවා කියන්නේ ඒකට. ඒක තමයි ස්වභාවය. දැන් අපි වාඩි වුණාම යම් කිසි පුටුවක අපිට ඒ පුටුව පේන්නේ නැහැ. වාඩි වෙලා ඉන්නවා දැනෙනවා, පේනවා දැනෙනවා, නමුත් අපිට පුටුව පේන්නේ නැහැ. ඒ වගේම දෘෂ්ටිගත වුණාමත් එහෙමම තමයි. දෘෂ්ටිගත වුණාම දෘෂ්ටිය පේන්නේ නැහැ. තේරුණානේ වැඩේ? දෘෂ්ටිගත වුණාම දෘෂ්ටිය පේන්නේ නැහැ. නමුත් දැනෙන එක දෙයක් මොකද්ද? වේදනාව කියන එක දැනෙනවා. දැන් පුටුවෙත් එහෙමනේ. පුටුවේ වාඩි වුණාම මේකේ තියෙන පහසුව හරි අපහසුව හරි අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා. නමුත් පේන්නේ නැහැ. පුටුව පේන්නේ නැහැ. පුටුව දිහා බලන්නේ නැහැ. පුටුවේ වාඩිලා වෙන දිහාවක් බලාගෙන කතා බහ කරනවා. දෘෂ්ටියක ලැබුම් ගත්තහම දෘෂ්ටිය පේන්නේ නැහැ, නමුත් දැනෙනවා. එවනම් මේ දැනීම ඔස්සේ ඇති වෙන දෙයක් තමයි අපි මේ වෙනස් කරගන්න උත්සාහ කරන්නේ. පේන දෙයක් නෙමෙයි. දැන් බලන්න, දුක පේන දෙයක් නෑනේ. දුක දැනෙන දෙයක්. එහෙමනම් ආත්ම සංවේදීව පච්චත්තං වේදිතම්බෝ, මේක ප්‍රත්‍යක්ෂ කරගන්න එකක්. සංවේදනා ඔස්සේ තේරුම් කරගන්න දහම ඉගෙන ගන්න පුළුවන් එක නෙමෙයි. වචනයක් ඔස්සේ තියෙන කරුණු කාරණා වලට වඩා ප්‍රබුද්ධයි සංවේදනා ඔස්සේ තේරුම් ගන්න දහම. තේරුණානේ? සංවේදනා ඔස්සේ තේරුම් ගන්න දහම වචන ඔස්සේ තේරුම් ගන්න දහමට වඩා ප්‍රබුද්ධයි, විශිෂ්ටයි. ඉන්ද්‍රිය සාපේක්ෂිත දෙයක් වූවා නම් නිර්වහණය මෙච්චර සංකීර්ණ දෙයක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සාපේක්ෂිතයි කියන එක තේරුණානේ. ඉන්ද්‍රිය ගෝචර, එහෙම නැත්නම් ඉන්ද්‍රයන්ට සමානව, නැත්නම් ඉන්ද්‍රයන් වලින් අවබෝධ කරගන්නට පුළුවන් දහමක් වුණා නම් එච්චර සංකීර්ණ වෙන්නේ නැහැ. මේක ඉතාම හොඳට ගණිතය, විද්‍යාව, වගේ මේක කියලා දෙන්න තිබ්බා. ඒකයි වැදගත්කම තියෙන්නේ. එහෙම කියලා දෙන්න පුළුවන් කමක් වෙලා නැත්තේ මේක ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයක් නොවේ. දැන් මේ මිනිස්යාට තමයි මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොව දහම හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. මිනිස්යෙකුට තමයි ඉන්ද්‍රිය සාපේක්ෂිත නොව දහම හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් අයට පුළුවන්කමක් නැහැ. කොමද මිනිස්සෙක් සුවිශේෂී ආකාරයකට සිතන්න පුරුදු වෙනවා. එහෙම පිරිස ඉන්නේ ලෝකේ ලක්ෂ 10ක් වගේ ඉතාම සුළු පිරිසක්. කෝටි 7කින් 8කින් 600කින් 800කින් ඉන්නේ ලක්ෂ 10ක් වගේ කුඩා පිරිසක් තමයි මේ ආත්ම සංවේදී ධර්මය, ලෝකෝත්තර ධර්මය තේරුම් ගන්න පුළුවන් අය ඉන්නේ. ඉතාම ස්වල්ප පිරිසයි ඉන්නේ. අනිත් අයට මේක තේරෙන්නේ නැහැ. ඒකට හේතුව මේකට අදිචිත්තයක් ඕන. ටිකක් වැඩිපුර හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අදිඥානයක් ඕන. සාමාන්‍ය ඥානමය ස්වභාවිකෙන් මේක බලන්න බෑ. ඒ අධිචිත්තයක් ඇති අධිඥානයක් ඇති පිරිසක් තමයි මේ ධර්මාභිෂේකේ ලබන්නේ. මමෙක් නැති තැන මමෙක් ඇති කරගෙන තියෙනවා. ඒකයි මෙතන තියෙන தত্ত্বය. අවිජ්ජා පච්චයා සංඛාර. සංස්කාරයේ සැකසීලා තියෙන්නේ අවිද්‍යාවයි. පුජ්‍යලයක් නැති තැන පුජ්‍යලයක් හදාගෙන දුක් විඳිනවා. දෙයක් නැති තැන දෙයක් හදාගෙන දුක් විඳිනවා. ඉඩමක් නැති තැන ඉඩමක් හදාගෙන දුක් විඳිනවා. කෙනෙක් නැති තැන කෙනෙක් හදාගෙන දුක් විඳිනවා. දෙයක් නැති තැන දෙයක් හදාගෙන දුක් විඳිනවා. චේතනා කර්මයක හසු වෙලා පැටලෙලා දුක් විඳිනවා. බුදුහාමුදුරුවෝ දකින්නේ පොඩි ළමයින්ගේ සිත වගේ. පොඩි ළමයිත් එහෙමයි. ඒගොල්ලන්ට තියෙන සංකල්පය පොඩි කාලෙත් එහෙම. ඒ සංකල්පේ බිඳුනහම අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. ඒකයි ස්වභාවය. ඒ පොඩි ළමයාගේ සංකල්පේම තමයි ලොකු වෙලත් ඔය පවතින්නේ. නැති දෙයක් ඇතයි කියලා හදන සංකල්පය. පොඩි ළමයෙකුට බැරිද කෙනෙක් පිළිබඳව බියගුළු ස්වභාවයක් ඇති කරවන්න? පුළුවන්. යමක් පිළිබඳව බියගුළු ස්වභාවයක් ඇති කරන්න පුළුවන්. එහෙම කරනවා. සර සතුන් එහෙම හිටියොත් ගෙදරක ඒ සතා පිළිබඳව බියක් ඇති කරවන. මෙයා ළඟට යන්න එපා, මෙයා රිද්දනවා කියලා. නැත්තම් ළමයගේ හිතේ මොකවත්ම නැහැ. ඒ වගේ අපිත් සංකල්ප මේ වශයෙන් ඇති කරගත්ත දේවල් තමයි තියෙන්නේ. බලන සංකල්ප ටික ඈතින් තියලා නිදහස් වෙලා බලන්න ඊළඟට ඔබ ළඟ මොනවද තියෙන්නේ කියලා. සංවර වූ ඉන්ද්‍රියන් ටිකක් විතරයි තියෙන්නේ. සංකල්ප තියෙන තුරුම ඉන්ද්‍රියන් සංවර නැහැ. සංවර වූ ඉන්ද්‍රියන් තියෙනවා. ඇස සංවරයි. ඇසේ කිසිවක්ම නැහැ. චක්කු විඥානේ කිසිවක්ම නැහැ. අන්න එතෙන්ටයි සංවරයි කියන්නේ. කිසිම සංස්කාරකයක් නැහැ චක්කු විඥානේ. කන සංවරයි. සෝත විඥානය නැහැ. අතීත අනාගත වර්තමාන දැනුමකින් පාවිච්චි වෙන්නේ නැති නිසා සංවරයි. එයා වචන වල නැහැ. එයා විඥානය තුල නැහැ, කන තුල නැහැ, වචන වල නැහැ. ඒ ඔක්කොම ඉක්මවලයි වාසය කරන්නේ. ඒ වගේම නාසය තුල ජීවත් වෙන්නේ නැහැ. ගාන විඥානය තුල ජීවත් වෙන්නේ. ඒ දැනෙන ස්වභාවයේ තිබුණට ඒ දැනෙන ස්වභාවය මම, මගේ ආත්මය ජීවිතයේ හැටියට ගන්න ස්වභාවයක් යා ළඟ නැහැ. හේතුව ඉන්ද්‍රියන් ඉක්මවා දකින්න පුළුවන්කම තියෙන නිසා. කටට දැනෙන රස, දිවට දැනෙන රස මම, මගේ ආත්මය වශයෙන් ගන්න ස්වභාවයක් නෑ. ඒකට හේතුව දිවා විඥාණය ඉක්මවා යා ලෝකේ දකිනවා. ඉතින් මේක මේ தත්තට එන්න ලෝකේ ඉක්මවන්න ඕන. කාය විඥාණය දැනෙන දේවල් දැනුණ පමණයි මම, මගේ ආත්මය වශයෙන් ගන්න ස්වභාවයක් එයා තුල නෑ. ඒ දැනීම මම, මගේ ආත්මය වශයෙන් ගන්නෙ නැහැ. දැනෙන ස්වභාවය වෙනස් කරන්න යන්නෙත් නෑ. ඒක දැනෙන විදියට දැනෙනවා එච්චරයි. මනෝ ධාතුවට පහළ වෙන දේවලුත් එහෙමයි. ඒක සෝබාධමක් හැටියට බාර ගන්නවා එයා. එක නිදර්ශනයක් ගෙනල්ලා දෙන්නම් මම. ඒක හොඳට මතක තියාගන්න. දැන් උදෑසන, මේ මොහොත උදෑසන කාලය ක්‍රමානුකූලව දහවල් වෙනවා. අපි දහවලට සාප කරන්නේ නැහැ. කියන්නේ දහවල වැරද්දක් කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ සන්ධ්‍යාවටපත් වෙනවා. හන් සන්ධ්‍යාව වෙනකොට සන්ධ්‍යාවට සාප කරන්නේ. ඊළඟට රාත්‍රිය උදා වෙනවා. රාත්‍රිය උදා වුණාම රාත්‍රියට අපි සාප කරනවද? දැනවද නෝද? දොස් කියනවද? නැහැ. ඔන්න එළි වෙනවා. ආය උදෑසන වෙනකොට අපි සාප කරනවද? එහෙම නැහැ. රස්සාවට යන්න හිතන කෙනෙකුට නම් නේ, තියෙන කෙනෙකුට නම් කම්මැලි ගමක් ඇති වුණොත් එහෙමනේ මොකට එළි වෙනවද කියලා හිතෙනවා ඇති. ටිකක් මේ අපහසු රස්සාවක් නම්, අකමැති රස්සාවක් නම් කරන්න තියෙන්නේ එහෙම හිතනවා නේ. නැත්නම් අපහසු වෙන්නයි යන්න තියෙන්නේ එහෙම හිතනවා. ඒ සාමාන්‍යයෙන් එහෙම සාප කිරීමක් කරන්නේ නැති ඇයි අපි රාත්‍රියේ සාප කරන්නේ නැත්තේ ඇයි? දහවල් වෙනකොට සාප කරන්නේ නැත්තේ ඇයි? අපි ඒක ඉබේම අපේ ඇඟෙන් ඒක බාරගෙන තියෙනවා. ස්වභාව ධර්මයක්. ඒක වෙනස් කරන්න බෑ. ඒකට මුහුණ දෙන්න ඕන ක්‍රම උපාය සකස ගන්නවා මිසක් කාරුණිකව කවදාවත් අපි ඒකට සාප කරන්නේ අනේ අපිට කරන්න බිලියනෝ රෑ වෙන්නේ මොකද කියලා සාප කරන්නේ. කොච්චර වියදම් ගියත් අපි ඒකට ක්‍රමෝපායක් සපයනවා. එහෙමනම් මේ රාත්‍රියේ අපි ස්වභාවයක් ඇටියට තේරුම් අරගෙන තියෙනවා. දහවල අපිට ස්වභාවයක් ඇටියට තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා අපිට රැය දහවල ප්‍රශ්නයක්ද නැහැ. රැය දහවල අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබුණට වේදනාත්මක ප්‍රශ්නයක් කරගෙන අපි නැහැ. මොකද අපි දන්නව වේදනාත්මක ප්‍රශ්නයක් කරගත්තත් ඇති වැඩක් නැහැ කියලා. ඔන්න ඒ දෙහිම තමයි අධ්‍යාත්මයට ගේන්නේ. අධ්‍යාත්මය තුලක් තියෙන ස්වභාව ලක්ෂණයක්. ඒ ස්වභාව ලක්ෂණය ස්වභාව ලක්ෂණයක් හැටියටම තේරුම් ගන්න තැන තමයි ධර්ම අවබෝධය වෙන්නේ. ඒක වෙනස් විදියකට කල්පනා කරන්න ගියාම තමයි එතන මමංකාරය කියන එක ඇති වෙන්නේ. යමක් කැමති විදියට නොපවතින තැන දුකයි. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි. තේරුම් කළ දෙනවට වඩා වැදගත් තේරුම් ගන්න එක. තේරුණානේ? එතකොට තේරුම් කළ දෙන්නේ තේරුම් ගන්න ඕන මට්ටමට නැගිටින්න කියන එක මිසක් තේරුම් කළ දෙන්න නෙමෙයි. දැන් නිර්වාණය තේරුම් කළ දෙන්න බෑ. එහෙම කළ දෙන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ තමන්ගේ හිතවත් අයට එකට ඔක්කොටම මේක තේරුම් කළ දෙනවනේ. නේද? මල්ලිකා දේවියට ඕක තේරුම් කරලා දෙනවා. කොසල් රජුරන්ට ඕක තේරුම් කරලා දෙනවා. එහෙම තේරුම් කරලා දෙන්න පුළුවන් නම් අජාසත්තු කුමාරයාට වගේ අයටත් තේරුම් කරලා දෙනවා. මොකද අජාසත්තු කුමාරයා ශාසනය වෙනුවෙන් පස්සේ පැහැදිලා ලොකු සේවයක් කරපු කෙනෙක්නේ. එයාට තේරුම් කරලා දෙනවා. එහෙම තේරුම් කරලා දෙන්න තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න. මොකක්ද අපි තේරුම් ගන්න? සියල්ලගේ ස්වභාවය. සියල්ලගේ ස්වභාවය. තමා දෙස පූර්ණ අවදීන් සිටින්න. මේ මොහොතේ තමා බලන්න තමා දෙස පූර්ණ අවදීන් තමන්ගේ ස්වභාවය මොකක්ද කියලා. අපි ලෝකෙට පෙනී හිටින විදිය නෙමෙයි අපිට වැදගත්. අපි තුල ජීවත් වෙන විදිය. අන්න ඒ ස්වභාවය තමයි වෙනස් කරගන්නේ. ඔබේ යථා අවබෝධයේ යථා තත්වය. ලෝකෙට නම් ඉතින් පෙනී හිටින්නේ මල්ගන්ධ විලවුන් දරාගෙන හැඩට රුවට මනස්කාන්තව හොඳට පෙනී හිටිනවනේ. ඒ ස්වභාවයම බලන්න අධ්‍යාත්මය තුලත් තියෙනවද කියලා. නෑ නේ නේ. අධ්‍යාත්මයේ ගඳ ගහනෝ පංචස්කන්ධයේ සුවඳ ගහනෝ. දැන් මේක පිළිකුල් කරන්න අපි කියන්නේ කවදාවත් පිළිකුල් කරන්න කියන්නේ පිළිකුල් කරන්න යන්න එපා. පිළිකුල වඩන කට්ටිය ඉන්නෝ මල මිනි තියාගෙන ඇටකටු දිහා තියාගෙන මිනි ඔලු තියාගෙන ඒව කරන්න එපා. ඒව කරන්න එපයි කියලා කියන්නේ අපි කාලයක් ඒව කරපු අය හැටියට. මම නොකර කියනව නෙමෙයි. අපි ඒව කරලා ඒ භවනාවන් වලින් ඇති වෙන විකෘතිතාවයන් පිළිබඳව ප්‍රායෝගිකව අත්දැකීම් අවබෝධයක් තියෙන නිසා කියන්නේ. මම ওই පිළිකුල් භාවනාවට මේ අට්ටික සංඥාවට එහෙම කොච්චර කැමැතිද කියලා කියතොත් මේ මිනි ඔළුවක් ගෙනල්ලා ඇඳ අයිනින් තියාගෙන ඇඳ මුල්ලේ හැපැත්තේ තියාගෙන මේ සැතපිච්ච කෙනෙක් මගේ කාමරයට කිසි කෙනෙක් එන්නේ නැහැ, පොඩි හාමුදුරුවෝ එහෙම බයයි. ඇයි ඉතින් මිනිහ ඔළුවල් ළඟ තියන්නේ ඉන්න හාමුදුරුවනේ කියලා. ඒක ගෙන කාගේ හරි ප්‍රබුද්ධ කෙනෙක්ගේ මිනිහ ඔළුව. මොකද ඊටාම ප්‍රබුද්ධ අය වල දාන සෝම් පිටෙන් එකෙන් ඉල්ලු හාමුදුරුවනේ වට ඒක. කවුරු හරි හොඳ නම ගීපු කෙනෙක්ගේ මිනි ඔළුවක් වෙන්නේ නැති එක. ඉතින් මට මේක ගෙනල්ලා දුන්නහම මම ඇහුවා මේ මිලි ඔළුව ක්‍රිස්තියානි මිලි ඔළුවක්ද බෞද්ධ මිනි ඔළුවක්ද මුස්ලිම් මිනි ඔළුවක්ද කියලා. මිනිහා කියනවා ඒක නම් හරියට දන්නේ නැහැ කිව්වා. ඒක නම් හරියට හිතාගන්න අමාරුයි කිව්වා. මේ එක මිනි ඔළුවක් රුපියල් 250ක්වත් වෙනවා කොහොමද කො ටිකක් අඩු කරලා දෙන්න කියලා. ඊට පස්සේ අන්තං 150කට ලෑස්ති වුණා දෙන්න. හා කිව්වා. ඊට පස්සේ මිනිහා දෙකක් අරගෙන ඇවිල්ලා කියනවා දෙකම 200ට ගන්න කියලා. මම කෝ එන දානෝක දෙකව දානෝක කියලා ඉතින් අරගෙන ආවා. ඒක ගැටලුවක් නෑ. එහම හාමුදුරන්ට මුකුත් නෙයිද මේ ප්‍රශ්නේකුත් නෑ. මන භාවනා කරන්න. පොලිස් මෝචිරිය වගේ එක වුණත් හාමුදුරන්ට විවෘතයි. එක වෙන අයට යන්න බෑ, බලන්න යන්න බෑනේ. හාමුදුරු කෙනෙක් ගියොත් බලන්නේ කියලා කිව්වොත් හාමුදුරුවන්ට දෙනවා බලන්න. උන්වහන්සේලාට ඒ භාවනාවේ අත්දැකීමක් වගේ ජීවිත අවබෝධයක් කරගන්න. මම හිතන්නේ ඒ වයින් හොඳ හෝ වේවා නරක හෝ වේවා යංගිසි ඇඟට එන බලයක්. මොකද්ද? මම මේ ඉක්මවා යන්න ඕන මේ සංසාරික දුක කියලා යංගිසි බලයක් එනවා. හැබැයි ඒ තුලින් නිවන් දකින්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. ඒ වයින් යංගිසි අත්‍යසිල්ලක් ඇති කරවනවා. ඒ මනසට දෙන අමුතු ස්වභාවයක් පරිසරයක් හදලා දෙනවා. ජීවිතය කියන්නේ මෙන්න මේක කියලා එයාට යම් කිසි දැන්. හැබැයි ඒකම වඩ වඩා ඉන්න අවශ්‍ය කරන්නේ නෑ. ඒක පොඩි පාලමක් විතරයි. ඒක දිගින් දිගට වඩන්න ඕනේ නෑ. එහෙම දිගින් දිගට වැඩුවොත් එහෙම ඔබ මානසික රෝගියෙක් වෙයි. එහෙම කරන්න යන්න බෑ. මේ ලෝකේ සුඛයි ප්‍රණීතයි මනස්කාන්තයි කියලාම ඇලෙන ස්වභාවයක් තියෙනවා නම් ඒව ටිකක් වළක්ව ගන්න තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ කිසි දෙයක් මොන දෙයක් දිහා බැලුවත් තමන්ගේ අධ්‍යාත්මික සංඥාව පවතින විදිහට තමයි ඒකේ තමන්ට අවබෝධය කියන එක පැන නගින්නේ. එහෙම නැත්නම් ඒක පිළිබඳව කිසි හැඟීමක් නැහැ. උදාහරණයක් කියතොත් දැන් ඇපල් ගෙඩි වැටෙනවා, දිවුල් ගෙඩි වැටෙනවා, අඹ ගෙඩි වැටෙනවා අපි බිබ්බන්ට ඕන තරම් දැක්කා. ගස් වලින් වැටෙනවා දැක්කේ නැද්ද? පොල් ගෙඩි වැටෙනවා දැක්කා. අපිට හිතනොත් මේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව නෑ නේද? ඉතින් ඒක විද්‍යාඥයෙකුට මේ ඇපල් ගෙඩියක් වැටෙනව දැකලා මෙයාට මේ ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳව සංකල්ප පහළ වෙනවා. ආන්න ඒ වගේ අපි විමසිල්ලෙන් යමක් දිහා බලන තැනයි එතන යම්කිසි සැඟවුණු සිද්ධාන්තයක් පේන්නේ. මිරිඟු අපිට පේනවා ඕනතරම් පාරේ මිරිඟු පේනවා. අපි රහත් වෙනවද? හවුත් ලෝක රහතන් වහන්සේලා එදා ඉතිහාසයේ මිරිඟුව දැකලා රහත් වුණා. පැහැදිලිනේ? ඊළඟට පෙනපිඩු වක්කඩවල් වල අපි දැකලා තියෙනවා, දියරොදවල් වල දැකලා තියෙනවා, ගෙවල් වල තියෙනවා, වතුර දිය ඇලි හදාගෙනත් තියෙනවනේ. ඒවයි පෙනපිඩු නිතරම ඇති වෙන. ඕක දකින්න දැක්කට අපි රහත් වුණාද? රහත් වුණ නැහැ. මොකද විශේෂයෙන් බැලුවේ නැහැ. ඒකයි ස්වභාවය. මල් පරවලා තියෙනව දකින්නවා. කුප්පම් මිලා යාති යතයි ධම්මේ කායෝ තදා යාති විනාශ භවන් කියලා අපි හැමදාමත් කියනවා. ඒත් අපි ඒක දැකලා රහත් වුණේ නැහැ. නමුත් රහතන් වහන්සේලා මල් ටික පරවලා තියෙනව දැකලා මල් ආසනේ රහත් වුණා. පැහැදිලිනේ. අපි පාදක සෝදනෝ. පාදක සේදුවාම වතුර ගලාගෙන ගිහිල්ලා පොළොවට හිඳෙනවා. ඒක දැකලා පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ රහත් වෙනවා. අපි රහත් වුණාද? හැමදාම කකු දෙක හොදනවා අපි රහත් වෙන්නේ. විශේෂයෙන් බැලුව ධර්මයත් සමග ජීවත් වෙච්ච නිසා ධර්ම අවබෝධයෙන් නුවණින් එක දැක්කා. රෙදි කෑල්ලක් පිරිමැද්දා පිරිසිදු වේවා කිය. මේගොල්ලන්ගේ තර ගෙදර තියෙනවනේ මේ තමන්ගේ මුළු තැන්ගේ කුස්සියේ නේද රෙදි කෑල්ලක් තියෙන වෙන මත පීදා. බාත්รูම් එකේ තියෙන හැමදාම පීදාන. හැබැයි ඕක අපි පිරිසිදු වේවා කියලා නෙමෙයි පීදාන්නේ. අත පිරිසිදු වේවා රෙදි කෑල්ල අපිරිසිදු වේවා කියලා. හැබැයි මෙතෙන්දී පිරිමැදලා තියෙන්නේ රෙදි කෑල්ල පිරිසිදු වේවා කියලා පිරිමැද්දා. රෙදි කෑල්ල පිරිසිදු වේවා කියලා පිරිමැදෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ චේතනාව වෙන්නේ, අවශ්‍යතාව වෙන්නේ ඒක පිරිසුදු කරගන්න. හැබැයි වෙන සිද්ධිය තමයි අපිරිසුදු වෙනවා. ඔබේ සිතේ ස්වභාවය දැන් සමහර වෙලාවට මේ අය මම ධර්ම අවබෝධය කරගන්න ඕන කියලා මේ මහන්සි වෙනවා. මේ මහන්සි වෙන තැන ඒ ධර්ම සංකාරයක් ඇති කරලා සමහර වෙලාවට එයාව අපිරිසුදු කරනවා. එහෙද? දැන් මේ ධර්මයට ඕනෝට වඩා ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගත්තාම විචාරශීලී භාවය නැති වෙන. ඕනෝට වැඩි ශ්‍රද්ධාව තිබ්බහම විචක්ෂණශීලී වේදිහා බලන්නේ නැහැ. විචක්ෂණ බුද්ධියෙන් බලන්නේ එතෝ අර අමූලික සද්ධාවකින් බලන්න පටන් ගන්නවා. ඒක හරි කරදරයක්. එහෙම අමූලික සද්ධාවකින් බලන්න එපා. එහෙම බැලුවොත් එහෙම එතරම් විචාරශීලී බුද්ධියකට එන්නේ හරි. හාමුදුරුවෝ කියන හැම දෙයක්ම හරි. දැන් මෙහෙදී අපි තහංචි දාන්නේ නැනේ මේ ගැන හිතන්න එපා, මේ ගැන තර්ක කරන්න එපා, මේ ගැන වාද කරන්න එපා කියලා දේවලිය විල්ලක් වාගේ. අපි කියන්නේ පුළුවන් තරම් මේ ගැන විමසන්න කියලා. විමසන්න දීපු දහමක් නේ බුදුදහම. විමසන්න එපා, පරේක්ෂණය කරන්න එපා, නැවත අහන්න එපා කියලා එහෙම එකක් නැහැ. පුළුවන් තරම් විමසන තරමට තමයි මේ ධර්මයේ ප්‍රතිඵලය තියෙන්නේ. ධර්මයේ මතු කරගන්නතේ. තවත් කෙනෙක්ගෙන් විමසන්නකොට එක ප්‍රශ්නයක් දහස්වරක් තමන්ගේ විමසන්න ඕනේ. තේරුණානේ? තව කෙනෙක්ගෙන් එක ප්‍රශ්නයක් විමසන්න තමන් තුළින් දහස්වරක් එක විමසලා බැරි නම් තමයි අහන්න ඕනේ. ඒක වැදගත්. එහෙම පුරුදු වෙන්න ඕනේ. ඒට තමන්ට විසඳ ගන්න හැකියාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිරෝධ ධර්මය, නිරෝධ ධම්ම. ලෝකෝත්තර ධර්මය, ලෝකයේ නොපිහිටි ධර්මය. ලෝකයේ නොපිහිටි කියන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයනේ. ලෝකේ කියන්නේ ඉන්ද්‍රිය ධර්මනේ. ඉන්ද්‍රියන්ට ගෝචර හැම දෙයක්ම අයිති වෙන්නේ කොහටද? ලෝකයට. දැන් ඔබ ළඟ තියෙන ඥාන ශක්තිය ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥාන ශක්තියක්ද නැද්ද? හැමෝටම තියෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥාන ශක්තියක්, ඊට එහා දෙයක් නැහැ. හැමෝටම තියෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥාන ශක්තියක්, ඊට එහා දෙයක් නැහැ. හොඳට බලන්න. දැන් මම කියනවට පිළිගන්න එපා. මේ කතා කරන්නේ ජීවිත පොත ගැන. ඒ කියන්නේ ඔබේ ජීවිතය ගැන, ආත්මය ගැන, ඉන්ද්‍රියන් ගැන කතා කරන්නේ. දැන් මේක පොතෙන් බලන්න ඕනේ. පොතෙන් බලන්න එපා, තමන්ගේ ආත්මයෙන් බලන්න. ඇත්තද මේ කියු කතාව? මන්න තේන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂ ඥානයක්ද බලන්න. ඔබට දැනුමක් තියෙනවද කියලා? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් 6. ඉන්ද්‍රයන් 6න්නේ සදායතන. මේ ඉන්ද්‍රියන් 6න් එහා යම්කිසි දෙයක් තියෙනවද බලන්න. සෑම විටම මම නොවි ස්වභාවික වෙන්න. සෑම විටම මම නොවි ස්වභාවික වෙන්න. ස්වභාවික වෙන්නේ කෙසේද? ඉතාම පහසුවෙන්, ඉතාම ලෙහෙසියෙන් ස්වභාවික වන්න පුළුවන්. මම නොවෙන අවස්ථාව, මම කරගන්න නොකරගන්න අවස්ථාවට යාපත් වෙනකොට මෙයා කොහට දෙකුතු වෙන්නේ? ස්වභාවිකත්වයට. දැන් මේ තියෙන ඉස්සරහ තියෙන ඔය ඉඩමක් කඩමක් මේක මගේ නෙමෙයි කියලා හිතන්න අමාරුවෙන් එහෙම හිතන්න ඕනද? නෑ, එහෙම හිතන්න අවශ්‍ය නෑ. ඒකට හේතුව මගේ නෙමෙයි නිසා මට ඒක අමාරුවෙන් ඇඟේ පැටලෙන වගේ ස්වභාවයකුත් නෑ. ගෙදර ගියාම නිකන් මනස්කල්පිතව මතක් වෙන ස්වභාවයකුත් නෑ. ඒකට හේතුව ඒක ස්වභාවයෙන්ම තමන්ගේ නොවූ නිසා. අනිසා මතක තියාගන්න, සැබවින් තමන්ගේ නොවූ කිසි දෙයක්, මම මගේ ආත්මය වශයෙන් පැටළුනේ නැති කිසි දෙයක් ඔබට බාධාවක් නෙමෙයි. බාධාවක් පවතින හැම දෙයක් තුළම තියෙන්නේ මොනවද? මම මගේ ආත්මය කියන දෘෂ්ටිය තියෙනවා. මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනියෝ. ආගේ ධර්මයේ ගැඹුරුයි පණ්ඩිතයන් වරත් අනුසින් අවබෝධ කරගන්නා වූ දෙයක්. පොඩි අයට මේක කරන්න බෑ. නුවණේ නේද? නැත්තම් පොඩි අය මේක එදාට අවබෝධ කරගත්ත නුවණින් පොඩි අයට මේක අවබෝධ කරගන්න බෑ. ජීවිතයේ පිළිබඳව හරි ගැඹුරෙන් බලන්න ඕන. ලොකු පරාසයක්, ලොකු දැනුමක් ඕනේ මේ කියලා දෙන විදියට බැලුවනම් වැඩි මාස්ගත නැතුව මේක දකිනවා. දැන් අපි මේ පඬිතුයෝ වුණාට පස්සේ, මහාචාර්යවරු වුණාට පස්සේ, පාරිධාරී වුණාට පස්සේ, තනතුරු නිලතානාන්තර ගත්තට පස්සේ, සාම විනිසුරු වුණාට පස්සේ ලොකු පඬිතකමක් පිටනවා. ඊට පස්සේ අර කියලා දෙන විදියටම බලන්නේ නැහැ. මේ ලොක් පොඩා පඬිතකම් වලට දාලා අරගෙන ඇවිල්ලා අවසානෙට ඔන්න එයා නතර වෙන්නේ. කමක් නැහැ කොහොම හරි. තමන්ට ප්‍රත්‍යක්ෂ විය යුතු ආකාරයට ප්‍රත්‍යක්ෂ වෙන්නත් ඕන. මුද කාලේනව ඒ නිවන් මඟ අවබෝධ කරගත්ත ඒ බොහෝ දෙනෙකුටම 100ට 50කට 60කටම මම හිතන්නේ ලියන්න කියවන්න මොකවත් තිබුණා කියලා භාෂාව. කතා කිරීම කටපාඩම් කිරීම තමයි වැඩපිළිවෙල තිබුණේ. ඒකට අපි එක්තරා කොටසක් හදලා තියෙනවා මේ උගත්කමේ කියලා. ඒක වැරදි. ආ මේ කොටස තමයි උගත්කම. නෑ. මාළුකාරයා මාළු අල්ලන එක, පොල් ගස් නගින මිනිස්සයා පොල් ගස් නගින එකත් උගත්කම තමයි. හැකියාව තමයි. කන්න කෑම වෙන කෙනාගේ කෑම වෙනකමත් උගත්කම තමයි. හැකියාව තමයි. ඒක තව කෙනෙකුට කරන්න බෑනේ. කයික ශේත්‍රයකට අපි දැම්මා ආ මේගොල්ලෝ තමයි උගත්තු, මේගොල්ලෝ තමයි වැඩකාරයෝ. පොල් කඩන මිනිහගේ වැඩේ ඒකෙච්චර ශ්‍රේෂ්ඨ නෑ, නඩුකාරයාගේ වැඩේ තමයි ශ්‍රේෂ්ඨ. එහෙනම් නඩුකාරයට කියන්න ඕනද පොල් ගස් 10ක දවසක පොල් කඩන්න කියලා? මොකද හිතන්නේ අපි මාද? නඩුකාරයා හොස්පිටල් එකේ ඉඳියා හවස් වෙනකොට කරන්න බෑ. ඒ අර අවඥාවෙන් දැන් බලන්න. ඒ සම්මත උනාට පස්සේ ඒ පුජ්‍යලයට එයා පිළිබඳව අව탁සේරුවක් ඇති කර ගන්නවා. එයා ඒ කරන වැඩේ මෙහෙමයි කියලා කරලා. නේද? එහෙම දෙනවනේ. සංකල්පයක් ඇති කර ගන්නවා. දැන් හාමුදුරුවන්ටත් කියන්නේ නේද? ඔබ පින්බත් කකා ඉන්නවා කියලා නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ බලන්න පුරුදු වෙන්නේ නැහැ හාමුදුරු කෙනකින් ඇති වෙන සේවය. ඒක අගයක් නෑ. ඒක වටිනකමක් දෙන්නේ නැහැ. අර එළි වෙනකන් හාමුදුරු පිරිත් කියන එක ඒක එච්චර වටින්නේ නැහැ. අර උදේට හම්බ වුණාම පිටිපැකට් එක හාමුදුරුවන්ට නම්මකෝ නිකන් හම්බුනේ පිටිපැකට් එක. නිකන් හම්බුනේ. අර එළි වෙනකන් පිරිත් කියප එක ඒක අගයක් නෑ. දැන් මේෂන් බස් කෙනෙක් බදාම ගෙහුවත් ගන්නවනේ රුපියල් 1000 2000. ඒ නිසා මේ හැම සේවයකම තියෙන යම් කිසි අගයක් තියෙන, යම් කිසි වටිනකමක් තියෙන. ඒ මොකුත් නැහැ පිනට හම්බ වෙනවා කියලා එකක් නැහැ. ප්‍රතිඋපකාරයක් තියෙන. මොනෝ තියෙන දහම් ගැටලු දැන් තමන්ට මතකේ පහළ වෙනවයි කියලා ඒක මතකයන් එනවයි කියලා එක ගැටලුවක් කරගන්න එපා. දැන් මතකයන් පහළ නොවුනොත් ඒකත් ගැටලුවක් නේ. දැන් අපි ගැටලුවක් කරගන්න නැති දේවල් තියෙනවා. දැන් අපිට මුත්‍රා බරක් හැදෙනවා. අපි ඒක ගැටලුවක් කරගන්නවද? නෑ නෑ ඒක ගිහිල්ලා ඉවර කරගන්නවා. ඈ කකුසි බරක් හැදෙනවා. ඒක ගිහිල්ලා ඉවර කරගන්නවා. ආයතින් ඔක ගැටලුවක් කරගන්නේ නැහැ. ඒකට මුහුණ දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට ඒක ඉවරයක් කරන්න ඕනේ. ඊට පස්සේ උදේට දත් මදින්න ඕන. ඕක අපි ගැටලුවක් කරගන්නේ නැහැ. අනේ උදේට මට හැමදාම දත් මදින්න වෙනවා දොස්තර මහත්තයෝ. නැති දත් මදින්නේ නැති වෙන ක්‍රමයක් හදන්න දෙන්න. ආ මං කරලා දෙන්න. කොහොමද? දත් සෙට් එක උගුල්ල දානවා. නේද? ඉතින් එහෙම කරන්න බෑ. හැමදාම අනේ මට කොණ්ඩ පීරන්න වෙනවා හරි කරදරයි. ආ මං දෙන්න. තට්ටේ ගාලා දානවා. ඉතින් සමහර දේවල් තියෙනවා ඒ ගැටලුවක් කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ගැටලුවක් කරගත්තොත් ඒක ගැටලුවක් වෙනවා. එහෙම නැත්නම් ඒක ගැටලුවක් නෙමෙයි. ගැටලුවක් කියලා හිතනොත් ගැටලුවක් තමයි ඒක. ඒ නිසා ඉවසා දරා ගන්න ඕන කොටසක් තියෙනවා. ඒ ටික ඉවසා දරා ගන්න හැකියාව තියෙනවා. දැන් මතකයන් පහළ වුණාට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔය මතකයන් පහළ වෙන එක එහෙම ගැටලුවක් කියන එක තුලින් මම හිතන්නේ අහන්න වෙන ප්‍රශ්නයක්. ඒවා තුලින් තමන්ට යම් සංවේදනා තියෙනවනේ. වේදනා තත්ත්ව තියෙනවනේ. හරේ පහළ වෙනවා. ඒකෙන් මගේ ඔළුව අවුල් වෙනවා. පුතා මතක් වෙනවා. ඒකෙන් ඔළුව අවුල් වෙනවා. ඒ ප්‍රශ්නේ මතක් වෙනවා. ඒකෙන් ඔළුව අවුල් වෙනවා කියන ස්වභාවයක් නෝ කියන්නේ. එහෙමයි. ඒ තමයි මම මගේ ආත්මය කරගත්ත තරමට. මමත්වය වැඩි වෙන තරමට මගේ පුතා කියන එකත් වැඩි වෙනවා. මමත්වය වැඩි වෙන තරමට මට තියෙන දුප්පත්කම, මට තියෙන පෝසත්කම, මට තියෙන උගත්කම, මට තියෙන නුගත්කම කියන ප්‍රශ්න වැඩි වෙනවා. ඒකයි ස්වභාවය. මමත්වය වැඩි වෙන තරමට අනිත් අතට සියලුම වල තියෙන ඇලීම් ගැටීම් තත්ත්වය වැඩි වෙනවා. ඇලීම් වැඩි තරමටම යා තුළ ගැටීම් වැඩි, ගැටීම් වැඩි තරමටම යා තුළ ඇලීම් වැඩි. ඉතින් එතකොට මෙතන ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකන්ද? මමත්වය. මමත්වය. ඒ නිසා ඔබ වලාකුලක් වන්න. කොහොමද වලාකුලක් වෙන්නේ? වලාකුලක ස්වභාවයන් මට කියන්නේ බලන්න. වලාකුලට මුල් නැහැනේ, මුල් ඇදලා නැහැ. ගස්කොළන් වගේ මුල් ඇදලා නැහැ වලාකුලක්. වලාකුලක් පා වෙනකොට මේක උතුරට නැගෙනහිරට බටහිරට එහෙම යන්න ඕනේ කියලා අදහසක් නැහැ. පා වෙනවා සැබවින්ම ස්වභාවිකයි. බලන්න ජල ධාරාවක් ගඟක් නේ, සැබවින්ම ස්වභාවිකයි. බලන්න සුළං ධාරාවක් වන්න, සැබවින්ම ස්වභාවිකයි. මහ පොළොව වගේ වෙන්න, සැබවින්ම ස්වභාවිකයි. ගින්දර වගේ වෙන්න, සැබවින්ම ස්වභාවිකයි. මේ ස්වභාවික වෙන්න දන්නේ නැති කම නෙමෙයි තියෙන්නේ. ස්වභාවික වෙන්න දන්නේ නැති කම. නේ, තමා නාමික පුජ්‍යලේක් හැටියට දරාගත් එක බිමින් තියන්නේ, ඔළුව උඩ තියාගෙන යනවා. කවුද කවුරු වගේද? තුල්ලබඳුම රජුරුවන්ගේ මේ නෝනා වගේ කොටා ඔළුව උඩ තියාගෙන යනවා. තේරුණානි? එයා බිමින් තියන්නේ. ඇයි බිමින් තියන්නේ නැත්තේ? කොටාගේ අතපය හතරම නැහැ. ඒත් කොටා බිමින් තියන්නේ. ඇයි? ඈ? නැහැ, කොටාගේ අතපය හතරම කපලා තිබ්බට එකක් කපලා තිබ්බේ නැහැ. ඒක නිසා විමින් තියන්නේ නැත්නම් නැත්නම් විමින් තියනවා. ඒකයි හේතුව. ඒ බැඳීම කියන්නේ එක දෙයකට බැඳුනහම ඒක ඔළුව උඩ තියාගෙන හරි යනවා. ඒ රජුරු පල්ලෙහාට දාලා හරි අර කොටාව ඔළුව උඩ තියාගෙන යනවා. දැන් රජතුමා කියලා කියන්නේ මොන තරම් කෙනෙක්ද? දැන් රජතුමා කියලා එතන පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ මෙච්චර ජීවිතේ ලබා දෙනවා. ජීවිතේ ලබා දෙන එක නෙමෙයි මේ ගන්නෙ. අර නිස්කාරණ කුණු ගඳ ගහන වැඩකට නැති කොටේ කරට ගන්න. එතකොට ඒ අයට දෙන දඬුවම මොකද්ද? අන කසබාරක් ගහලා පලාතෙන්ම එළවල දානවා. දැන් එතකොට මේ හැම කෙනෙක්ම අර කිසිම ප්‍රයෝජනයක් නැති, කිසිම වටිනාකමක් නැති ආස්වාදයේ පමණක් පදනම් වූ මානසික ස්වરૂපයක්, ලක්ෂණයක්, කොටෙක් වගේ. අර ආස්වාදයේ පමණක් පදනම් වූ කිසි දෙයක් කරගන්න බැරි ඒ ආස්වාදනීය මනසක්, වින්දනාත්මක මනසක් උළුඩ තියාගෙන ඉන්නේ. අර ඒගොල්ලෝ තමයි පෙන්වුවේ අර කොටා කර තියාගත්ත පිරිසක් හැටියට. බලන්න අර කොටාගේ අර ගැහණියට ආරක්ෂාවක් සපෙල්ල දෙන්න පුළුවන්ද? බැහැ. කොටානේ කවුරු හරි ගෑණියව පැහැරගෙන යන්න හැදුවොත් අල්ලගන්න පුළුවන්ද? බැහැ. ඊළඟට මේ කොටාට කන්න හම්බ කරලා දෙන්න පුළුවන්ද? බැහැ. ලෙඩක් දුකක් හැදුණොත් වතුර ටිකක් හරි උණු කරලා දෙන්න පුළුවන්ද? කිසි දෙයක් කරන්න බෑ. කොටාගෙන් කිසි දෙයක් ලබන්න බෑ. ඒතර ඔක්කොම කරලා දෙන රජතුමා වැඩක් නැති වෙනවා මේ අඥාන ගැහණියට. අර කුණු වෙන කොටාව වටිනවා තමන්ගේ ආශාදයක් වෙනුවේ. ඒක කපලා යුවනම් ඔයගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඒක තිබ්බනේ නේ. ඒ නිසා ඒකට වැඳලා ගියා. ඉතින් ඒක නිසා ඔක තමයි ස්වභාවය. ඉතින් ඒ වගේ තමන්ගේ පුජ්‍යලත්වයේ කර තියාගත්ත කෙනා පැහැදිලිවම අර කොටා කර තියාගත්ත කෙනා වගේ තමයි. ඒ කියන්නේ ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. තමන්ට ඇති වෙන ප්‍රතිලාභය නැහැ. හිඟමන් යදමී යනවා කොටා ඔලුවට තියාගෙන. තේරුණා නේද? ඒක තමයි ස්වභාවය. මමත්වය කරපින්න ගත්තාම, මමත්වය ඔලුවට තියාගත්තාම ඕන්න විඳින දුක. ඔය මමත්වය නිසා දහ දුක් විඳින්නේ මිනිස්සු ලෝකේ. හිඟා නොකා හිඟා කන්නේ ලෝකේ මිනිස්සු මමත්වය නිසා. ඇයි? මම මේ தත්වෙට යන්න ඕන, මම මේ தත්වෙට පත් වෙන්න ඕන, මම මේ අභියෝග ජය ගන්න ඕන කියලා ඉවරලා තමයි ওই මමත්වය නිසා තමයි හිඟා නොකා හිඟා කන්නේ. අනේකාකාර දුක් විඳින. හැබැයි ඒ කොච්චර මහන්සි වුණත් මමත්වය වෙනුවේ, මමත්වය නෙමේ සත පහක්වත් සලකන්නේ තමන්ට. මමත්වය එන්නේ නැයි කොටාට කන්න දෙන්න දෙන්න, ඌ කොටා ලොකු වෙනවනේ, කොටා බර වැඩි වෙනවා. මමත්වයටත් කන්න බොන්න දෙන්න දෙන්න මමත්වේ පෝසත් වෙනකොට මොකද වෙන්නේ? තව තමන්ට පීඩාව වැඩි. දැන් ඔය ලොකු අයගේ තියෙන පීඩාව මේ පොඩි මිනිස්සුන්ටත් වඩා වැඩි. දැන් අපි භෞතිකව ගනිමුකෝ. මැති අමිති මට්ටමට යනකොට, එහෙම නැත්නම් ලොකු ධන සිටුවරු වෙනකොට ධර්ම අවබෝධයක් නැතුව යන පිරිස ඉන්නවා මම දැකලා තියෙනවා. ඒගොල්ලන්ගේ රත් වීම ඊට වඩා වැඩි. ඒගොල්ලන්ගේ කාර්ය බහුලත්වය ඊට වඩා වැඩි. ඒගොල්ලෝ ළඟ තියෙන දුප්පත්කම, අගහිඟකම ඊට වඩා වැඩි. අපිට වගේ නෙමෙයි. ඒගොල්ලන්ට උමනා වෙන්නේ යම් යම් වේදන් වලට නේ, කෝටි ගණන් වලින්, ප්‍රකෝටි ගණන් වලින් වේදන් ඕන වෙන්නේ. එතකොට මේ මුදල් නැතිකම අගහිඟකමක් නෙමෙයිද? මේ මුදල් හොයාගන්න තියෙන මහන්සිය දුප්පත්කම නෙමෙයිද? එතකොට පෝසත්කම ළඟ තියෙන දුප්පත්කම. එසා හැම කෙනෙක් ළඟම දුප්පත්කම තියෙනවා. ජනාධිපති කෙනෙක් ළඟ දුප්පත්කම තියෙනවා. ලොකුම පෝසතා ළඟ දුප්පත්කම තියෙනවා කියලා අමතක කරන්න එපා. එනිසා තමන් වහාම තමන්ගේ අර මමත්වය, තමන් කොච්චර පෝෂණය කළත් තමන්ට ප්‍රයෝජනයක් හම්බෙන්නේ නැති කොටා බිමින් තියන. එකම එක දෙයයි තියෙන්නේ ආස්වාදයේ ගමන. මමත්වේ මේ මම කියන ආස්වාදයේ තියෙනවා. මේ මම කියන ආස්වාදයක් තියෙන. ඒ ආස්වාදයට තමයි වැදින්නේ. තමන්ට කිසිම සැලකිල්ල නැහැ. මේ මම කියන මමංකාරයේ ආස්වාදයක් තියෙන එච්චර. හැබැයි ඒ ආස්වාදය තමන්ට යහපතක් නෙමෙයි. තමන්ට යහපතක් සලසන ආස්වාදය. ඒකනේ මම නිවන් දකින්න ඕන, මම ධර්ම අවබෝධය කරගන්න ඕන කියන පදනමට එන්නේ 51යි. මමත්වයේ දුරු කිරීම නිවන් අවබෝධයයි. මමත්වයේ නැති කිරීම නිවන් අවබෝධය. මේ ස්වභාව සත්‍ය පිළිබඳව, මානසික ස්වභාවයන් පිළිබඳව වසන් කළ යුතු දෙයක් නැහැ. ඒකේ යම් ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒ හැමදේම අපේ මනෝවිද්‍යාත්මක ඇසට ගවේෂණයට ලක් වෙනවා නේද? දැන් වෛද්‍ය සිද්ධාන්තයකට මලපහ හරි වුමනා වුණා, මේක පරීක්ෂා කරලා බලන්නට සිද්ධ වෙනවා. ඒක ගඳ ගන්නවයි කියලා අහක දාන්න බෑ. ඒක තමයි ස්වභාවය. ඒ කෙනෙක් මිනිස්සෙක් ළඟ මානව යම්කිසි ගුණාංගයක් ලක්ෂණයක් තියනවාද, ඒ ඕනම දෙයක් මේ ධර්මයේ තුලින් පරේක්ෂණයට අනිවාර්යෙන් භාජනය කරන්න ඕන. තමන් ඒක දිහා බලන්න ඕන තමන් හැරිලා. එතකොට මේ ස්වභාවය පිළිබඳව, මේ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව තමන්ට අවබෝධයක් ඇති කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා හැමෝම කොටා ඔලුවට තියාගෙන ඉන්නවා නම් කොටා බිමින් තියන්න කල්පනා කරන්න ඕන. නැත්තම් අර චුල්ලපදුම කුමාරයා වෙන්න පුළුවන් කමක් නැහැ. චුල්ලපදුම කියලා කියන්නේ කුඩා නේද මලක්. පදුම කියන්නේ නේද මලක්නේ, කුඩා මල්. ඒ කියන්නේ බෝසත්වරයා, බෝසත්වරේ. එහෙම නැත්තම් මේ පිපුණු මල. සයිච්චර වටින ධර්මයක් තියෙනවා. අඥාන කෙනා මේ ධර්මය නෙමේ ලබන්නේ, මෙන්න මේ වගේ කුණු ගොඩවල් කර තියාගන්නේ කියන එක ඇතර පෙන්නනෝ. චුල්ලපදම කුමාරයාගේ ස්වභාවය තමයි ස්වභාව ධර්මයේ තුලින් යාව එක්තරා රටක නිතැතින් નિરાයාසයෙන් රාජ්‍යත්වයට පත් වෙනවා. දැන් ඒ චුල්ලපදම කුමාරයා ඒ රටේ රාජ්‍යත්වයට පත් වෙන්නේ ඡන්ද ඉල්ලලා නෙමෙයි, පෝස්ටර් ගහලා නෙමෙයි, નિરાයාසයෙන් රජ වෙන්නේ. රජකමට පත් කරනවා එක් කරගෙන ගිහිල්ලා. ඒ වගේ මේ ධර්මයේ තුලත් රාජ්‍යත්වයට පත් වෙන්නේ નિરાයාසයෙන්. මේ ගොඩක් කතා තියෙනවා 550 ජාතක කතා. ඒ රාජ්‍යත්වයට පත් වුණු අවස්ථාවල් ඒ හැම අවස්ථාවකදීම පෙන්눔 කරලා තියෙන નિરાයාසයෙන් රාජ්‍යත්වයට පත් වුණා කියලා. ආයාසයෙන් නෙමෙයි. තමන් නිතැතින්ම එදෙන්නපත් වෙන්නේ, ස්වභාවයෙන්පත් වෙන්නේපත් වෙන්න බෑ. පත් වෙනවා කියන්නේ ග්‍රහණය කිරීම. එහෙමනම් ධර්ම අවබෝධය කරගන්න බෑ. වෙනවා. ඉබේ වෙන්නේ නෑ. කරලා කරන්න බෑ. ඒක ගැඹුරු බලන්න. ඉබේ වෙන්නේ නෑ. කරලා කරගන්න බෑ. ඒකට ස්වභාවිකත්වයේ තුලක් තියෙනවා, සැබෑ ස්වභාවිකත්වයේ කියලා එකක්. පුජ්ජල විඥාණයට ඉඩක් නැහැ ධර්මයේ හමුවේ. පුජ්ජලත්වයට ඉඩක් නැහැ ධර්මයේ හමුවේ. හැම විටම පුජ්‍යල ස්වરૂපයන් බහැර කරන්න බලන්න මොනතරම් වටින කාරණයක්ද කියලා. හැම විටම පුජ්‍යල ස්වરૂපයන් බහැර කරන්න. දැන් ප්‍රායෝගිකව මේ මොහොතේ මේක කරන්න. පුජ්‍යල ස්වરૂපයන් බහැර කරන්න. බලන්න එක කටයුත්ත ආරම්භ කරන්න මේ මොහොතේම. පුජ්‍යල ස්වરૂපයන් බහැර කරන්න. පුජ්‍යල ස්වરૂප, පුජ්‍යල ලක්ෂණ ඔබ තුල මේ මොහොතේ වටා සැරිසරනවා ඇති. ඒවා හඳුනගන්න, ඒවා බහැර කරන්න. පුජ්‍යලේ මේ මම මම මම කියන ස්වરૂපයෙන් ආරම්භ වෙන සියලු ලක්ෂණ බැහැර කරනවා. ඒ මහත් වූ වීරයකින් කැපවීමකින් සිද්ධ කරා. භාවනා කියලා මෙක්තරා ක්‍රමවේදයකට ගල් වෙන්න පටන් ගන්නවනේ. නේද? නැත්තම් මෙහි තියෙන මේ මෙඩිටේෂන් ක්‍රමය මේක තමයි කියලා ඒකේ අපි කොටු වෙන්න පටන් ගන්නවා. ඒක රාමුවක් කරගන්න හදා ගන්නවා. ඒක ප්‍රතිපත්තියක් කරගන්න හදා ගන්නවා. ඊට පස්සේ ඒකම ආයි ගෝත්‍රික වාදයක් බවට පත් වෙනවා. තේරුණානේ? ඒ ගොඩාක් ගෝත්‍රික වාද ඒවකට තිබුණු යම්කිසි විද්‍යාත්මක සිද්ධාන්තයක් නිසා කරපු කාර්යයක් පස්සේ ඒක ගෝත්‍රික වාදයක් බවට පත් වෙනවා. දැන් මූණ වහන එක කාන්තාරයකදී වැලිකුණාටු වෙන නිසා කරපු දෙයක්. නමුත් ඒක ගෝත්‍රික වාදයක් බවට පත් වෙනවා. අර බෙල්ලට වලලු වගේක් දාන එක ওই ගෝත්‍රික වගේක් ඉන්නව මෙහෙම. ඒක එවකකට කරලා තියෙන්නේ අර සිංහයෝ කොටියෝ වගේ සත්වයක පාට ඇවිල්ලා අල්ලගන්නේ බෙල්ලේ. අල්ලගත්ත ගමන් එයා මැරෙනවා. අයි හොඳ කරන්න බෑ. ඒ නිසා බෙල්ලට යකඩ වලල්ලක් වගේ එකක් දැම්ම වලලු කීපයක් මෙහෙම. කියන්නේ සතෙකුට ඇවිල්ලා එක පාට අල්ලන්න බැරි වෙන්නේ එයාගේ බෙල්ල. පස්සේ එක හදාගත්ත බෙල්ල දිග කාන්තාව අසරවන්තයි කියලා බෙල්ල දික් වෙන එක දානවා උඩට උඩට. ඒක ගෝත්‍රික වාදයක් බවට පත් වෙනවා. ඒ වගේ ඉතිහාසයේ විද්‍යාත්මක පදනමකින් පටන් ගන්න දේ ඒක පසු කාලේිනෝ ගෝත්‍රික වාදයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමයන් ගෝත්‍රික වාදයක් විය යුතු නැහැ. මේ භාවනා පිළිවෙත ගෝත්‍රික වාදයක් විය යුතු දහම මෙයයි කියා මොඩලයක් ඉදිරිපත් කරන්න බෑ. යම්කිසි ක්‍රම රටාව දෙන්න බෑ. මෙන්න මේක තමයි දහම කියලා. ඒකට හේතුව එකම කාරණයක් දිහා එක්කෙනෙකුට දෘෂ්ටිගතව බලන්න පුළුවන්, තව කෙනෙකුට දෘෂ්ටිගතව තොරව බලන්න පුළුවන්. ඒ නිසා මිනිස්යාගේ හැඟීමත් ආකල්පයක් දෘෂ්ටියත් එක්ක පවතින මේ සිද්ධාන්තයක් නිසා මේකට මොඩලයක් හදන්න බෑ. මෙන්න මෙහෙමයි නිවන් දකින්නේ කියලා. එහෙම එක මොඩල් එකක් තිබ්බනම් බුදුහාමුදුරුවෝ ඔක්කොටම එකම මොඩලේ දෙනවා, මෙන්න මේක කරලා නිවන් දකින්න කියලා. නේ? එක භාවනා ක්‍රමයක් හදලා මෙන්න මේකම කරලා නිවන් දකින්න කියලා. නමුත් එහෙම නිවන් දැක්ක ස්වභාවයක් නෙමෙයි අපි දකින්නේ. බුදුහාමුදුරුවෝ විවිධාකාරයෙන් ධර්මයේ දේශනා කරද්දී මේක දකින්න ක්‍රමයක්. ඒ නිසා මේ ධර්මයේ මොඩලයක් හදාගන්න එපා. මේක භාවනා කරලා දකින්නේ, මේව භාවනා නොකර දකින්නේ, මේක අහගෙන ඉඳි දකින්නේ, මේකේ තියෙන අහගෙන ඉන්න විතරයි. එහෙම හදාගන්න එපා. නිතරම විමසුන් බුද්ධියෙන් අවදියෙන් සමස්ත ජීවිතය පිළිබඳව ආත්ම ගවේෂණය කරන එක තමන්ගේ නිදහස තමන් සොයන එකයි කරන්න තියෙන්නේ. නිදහස තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. දුක යම් තැනකද තියෙන දුක්ඛ නිරෝධයක් එතනමයි තියෙන්නේ. මොකද ඒ දුක නැති කිරීමම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දුක යම් තැනකද තියෙන්නේ එතනමයි දුක්ඛ නිරෝධය තියෙන්නේ. ආයි වෙන කොහෙවත් නැහැ. කාසිය දෙපැත්ත වගේ තමයි එකම තැන තියෙන්නේ. ඈතින් හොයන්න එපා. සමහර අය අහනවා අඩුයි, විමසනවා වැඩි. ඒගොල්ලෝ ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්නවා. සමහර අය අහනවා වැඩි ධර්මේ, නමුත් විමසනවා ටිකක් අඩුයි. ඒ කටේ ටිකක් වැඩිපුර අහන්න ඕන, වැඩිපුර විමසන්න ඕන. ඒ දෙකම සිද්ධ වෙනවා. ඉතින් එගොඩ වුණාට පස්සේ මුකුත් කරන්න දෙයක් නැහැ. එයා නිදහස්. අර ඕරම් භාගීය සංයෝග ඉක්මුවාට පස්සේ, ඒ කියන්නේ පොළොවට ඇද ගන්නා වූ ගුරුත්වාකර්ෂණයේ බලය, ඒ ගුරුත්වාකර්ෂණයේ බලය හොයාගෙන තියෙන්නේ මේ සුද්ධ ළඟදී වුණාට. අපි හොයාගෙන තියෙනවා 2600කට නෙමෙයි, මම හිතන අවුරුදු 30000කටත් එහා. ආසියාතිකරේ මිනිස්සු එක මිනිස්සුල් හොයාගෙන තියෙන පස්සුව තමයි එක එක තන්දාලා තියෙන පස්සේ. නැතු අරකින් කියවෙන්නේත් ඒක. ආ මේ පොළොවට ඇද ගැනීමේ වූ ආකර්ෂණීය බලය ඉක්මුවාට පස්සේ එයා පාවෙනවා. මමත්වයේ දුරු කරපු කෙනෙක් එහෙමයි. ඒකනේ යාළඟ තියෙන අර දැඩිගති රුදුරු ගති නැති වෙනවා, රළු ගති නැති වෙනවා ළඟට. නැත්තම් මමත්වයෙන් යුක්ත මිනිස්සු හරිම රළුයි, හරිම රුදුරු මිනිස්සු. පුතඥයෙක් කියලා කියන්නේ හරිම රුදුරු මිනිස්සේ. ඈ අර මේ පෙට්‍රල් ඩීසල් ගෙනියන වාහනවල ගහලා තියෙන මේ අනතුරු දායකයි කියන නේද? මහා ගිනි ඇවිලෙන සුළුයි කියලා ගහලා තියෙනවා. නමුත් ඒකේ එක ගහන්න ඕන මිනිස්සුගේ පිටේ ගහන්න ඕන, කොන්දේ ගහන්න ඕන. ඉතින් මම දකින්න සෑම පුතඥයෙක්ම දැක්කාම වහා ඇවිලෙන සුළුයි. නේද? කවුරු හරි දැක්ක ගමන් වහා ඇවිලෙන සුළුයි. බොහොම ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන, පරිස්සම් කරන්න ඕන, කතා බහ කරන්න ඕන. හොඳයි ආත්ම ආරක්ෂාවටත් ඒක. වඩාත් හොඳයි කවුරු හරි දැක්කම වහා ඇවිලෙන සුළුයි කියලා දකින්න ඕන. ඉතින් තමන් මේ ධර්ම අවබෝධය කරගත්තේ නැත්නම් තමනුත් තමන් දිහා බලන්න ඕන, වහා ඇවිලෙන සුළුයි. පරිස්සමෙන් භාවිතා කරන්න ඕන. හරියට ක්ලේමෝ බෝම්බයක් නිෂ්ක්‍රියකරණය කරනවා වගේ. නේ ටයිම් බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්න ගියාම වඩා පරිස්සමෙන් බරදිලා එහෙම වුණොත් එහෙම ඒ වගේ තමන් තේරුම් කරගන්න ඕන නේද? අර අපි කීවට කියන්නේ එයා නම් හරි බෝම්බයක් කියලා. ඒ ඇත්ත නිකන් නෙමෙයි පරිහරණයට වෙන්නේ, එයා හරි බෝම්බයක්. ඒ නිසා පුතඥ හැම කෙනෙක්ම හරිම බෝම්බයක්. පුතඥ භාවයේ ධර්ම අවබෝධයෙන් තොරව ඉන්න හැම කෙනෙක්ම හරි බෝම්බයක්. මම විශ්වාස කරන්නේ නැහැ. හතර ගාති දාලේ වැන්දත් මම විශ්වාස කරන්නේ නැහැ. ඕ වහා ඇවිලෙන සුළුයි. අටපිරිකර පූජ කරා වහා ඇවිලෙන සුළුයි. ඒ ස්වභාවයෙන් දකින්නේ. තවත් කෙනෙක්ගේ වෙනුවෙන් යහපත වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ගුණයක් ඥානයක් අනිවාර්යෙන් පිහිටන්නේ සද්ධර්ම අවබෝධය පිහිටපු කෙනෙක් ළඟ. මමත්වයෙන් තොරව සේවාවක් හැටියට මිනිසුන්ට යහපතක් කිරීමේ අදහසින් වැඩක් කරනවා නම් ඒ වැඩක් කරන්නේ ධර්ම අවබෝධයත් සමග. තමන්ගේ සේවයේ මුල් කොට කටයුතු කරන්නේ. ඒ නිසා වහා අවබෝධ කරගන්න මේ ශ්‍රී සද්ධර්ම ක්‍රමයක් නැහැ. නිවන් දකින්න ධර්ම අවබෝධය කරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ක්‍රමයක් නැත්නම් අපි මොනව කරන්නද හාමුදුරුවෝ? අපිට ක්‍රමයක් ඕනමයි. නිවන් දකින්න ක්‍රමයක් නැහැ ගුවාම අපි නිවන් දකින්නේ කොහොමද? අපිට ක්‍රමයක් ඕනමයි. ක්‍රමයක් නැහැ ළමයෝ, ඒක තමයි ක්‍රමේ. ඔයා ක්‍රමයකට සිටියොත් නිවන් දකින්න බෑ. ඒ කියන්නේ ක්‍රමයක් කියන්නේ දෘෂ්ටියක්. ක්‍රමයක් කියන්නේ සංකල්පයක්. ක්‍රමයක් කියන්නේ උපාදානයක්. ක්‍රමයක් කියන්නේ කර්මයක්. එහෙම නැත්නම් ක්‍රියාවක්. එතකොට මේ දේවල් වලට බැසගන්නේ නැතුව ඒවෙන් දුර වෙලා දකින්න ක්‍රමවේදයක්. ඒක තමයි ළමයෝ ක්‍රමේ. ඉතින් ඒ ක්‍රමේ ඒ නම් ටිකක් අමාරුයි වගේ. ඊට වඩා ලේසි බුද්ධ පූජාවක් කරලා, පිටිමල් පූජාවක් කරලා, රෝසමල් පූජාවක් කරලා කතරපින්කමට ආධාරයක් දීන පැත්තකට වෙලා ඉන්නවා. ඉන්න ප්‍රශ්නයක් නැත්තම් ඉන්න. මොකද මේ ලෝකේ ජීවින් අප්‍රමාණව ඉන්නෝනේ. නිවන් දක්ින්න බෑ, නිවන් දක්වන්න බෑ, ධර්ම අවබෝධය කරවන්න බෑ. ඒක තමන්ගේ ශක්තිය. නේද? කැප වෙන්න පුළුවන් අය ඉන්නෝ, ජයග්‍රහණ ලබන්න පුළුවන් ඉන්නෝ, බෑ කියලා තරම් ඉවත් වෙන අය ඉන්නෝ. දැන් ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු හිටියත් ගමහරහා තරඟයට කට්ටියට එකතු වෙන්න කියලා කිව්වහම මේ ගමහරහා තරඟේ දුවන්න එකතු වෙන්නේ කීයෙන් කී දෙනාද? අවුරුදු 100 වේද එහෙම? ටික දෙනයිනේ බොහොමද. ඒ දුවන්න එකතු වෙන්නේ ජව සම්පන්න අය නෙවෙයිද? ඈ කායික මානසිකව ජව සම්පන්න භාවයක් තියෙන කට්ටිය අඳුම තරමේ මට මේ තරඟේ නිමා කරන්නවත් පුළුවන් කියන මානසික විශ්වාසයක් තියෙන පොඩි පිරිසක් විතරයි තියෙන්නේ. අර තරබාර උපාදකම්මල කිසි කෙනෙක් ඉන්නේ නැහැ. මේ තරබාර මහතුරු කිසි කෙනෙක් ඉන්නේ නැහැ ධර්ම අවබෝධයේ මේ මේ මේ තරගයට. ඒ වගේම තමයි මේ නිවන් මඟටත් එහෙමයි. එන්නේ මේ ගැඹුරු නිවන් මඟකට එන්නේ නැහැ විශේෂ බලයක් ඥානයක් ගුණයක් නැති අය. ඊළඟට ඒකින් ඇවිල්ලා ඒ තරගේ නිමා කරන්නේ අංක 1ට එක්කෙනෙක්. ඊට පස්සේ අනිත් කෙනා තවත් දුරින්. ඊළඟට තවත් කෙනෙක් තවත් දුරින්. ඉතින් කොහොම හරි වීරයවන්තයෝ සමහර අය ඉන්නෝ කොහොම හරි අන්තිමයට හරි මේ තරගේ මම නිමා කරනවායි කියන ගුණයක්. මට මතකයි මම පොඩි කාලේ හැම ගමහරා දිවීමක් කරා. මගදී හැමෝම මේ එන වාහනේට නැග්ගා දුවන්න බෑ කියලා. මං අවසානයේ මමත් නගින්න සූදානම් වෙලා මං ආයි බැස්සා. ඒකට මං තීරණය කරේ එහෙමයි. ගමක් ආරම්භ කළා නම් ඒක හිමින් ගිහිල්ලා හරි පයින් ගිහිල්ලා හරි ඒක ඉවර කරන්න ඕන කියලා. හදනමට. ඉතින් මං අවසානයේට ආව 13 වෙනියා. හැබැයි 13 වෙනිය තමයි අන්තිමිය. පස්සේ බලනකොට මට කලින් එක්කෙනෙක් කොච්චර වෙලා වෙනවද කියලා හොය ඇවිල්ලා එයා පැය වාගයක් විතර ඉන්නවා. ඉතින් ඒකට කවන්නේ මේ ගමහරහා දුවලා නෙමෙයි සමහර අය කඩේට දුවලා එනවද කියලා ඇහුවා. නමුත් ඒක ඉවර කරන්න ඕන. එහෙනම් ඔබ මේක තේරුම් අරගෙන ඉවර කරන්න ඕන. ඔබේ පස්සෙන් අදිනවා අර පිටිපැත්තෙන් ඔබේ සාංශාරික පුරුදු ටික නේද? නීවරණ ධර්ම ටික නේ? ඈ කාමච්ඡන්ද ඇවිල්ලා අදිනවා, ව්‍යාපාදය ඇවිල්ලා අදිනවා. ඈ තීන මිද්දේ කම්මැලිකම, ওই තීන මිද්ද කියන ගොඩක් අය මෙහෙම නිදිමත ගතියම නෙමේ. නිකන් ධර්මයට තියෙන කම්මැලිකම. දැන් මං ධර්මය අහන කාලෙත් මටත් එහෙමයි. අර ඒක අර කල්පනාවත් එක්ක ටිකක් නිදිමතක් එනවා. ඒ නිදිමත ආවට සමහර අයට ඒක ඇතුලේ තියෙන ලොකු වීරයක් තියෙන කට්ටිය ඉන්නවා. අවධානය පැත්තකට දාලා නෙදා ගන්න පිටසුකුත් ඉන්න පුළුවන්. නමුත් එහෙම අර ඒ වෙහෙසත් එක්ක ඒ ගතිය ආවට එයා ළඟ තියෙන එක කරුණක් වුණත් හරි ප්‍රබලව ගන්න ස්වභාවයක් තියෙනවා. ඒක සිද්ධාන්තයක් ඔස්සේ හරි ප්‍රබලව ගමන් කරනවා. අපි ධර්මයේ අහුවාම මම දන්නවා ඒ දවස්වල මම වචන 1000ක් ඇහුණත් ලක්ෂයක් ඇහුණත් අවසානයේ මම එක වචනයක් තමයි අරගෙන තියෙන්නේ. ඒ වචනේ හරි ප්‍රබලව තේරෙනවා. වටහා ගන්න ඒ කරුණ. ඒ මතු කර ගන්න ඒ කරුණ. ඥානනය කර ගන්නව මනාකට කරුණ. ඒ කරුණෙන් තමයි පෝෂණය වෙන්නේ. ඒ කරුණේ ආලෝකය වැඩි කර ගන්නවා. තේරුණානේ? තමන් සොයා ඕන තමන් සොයා ගමනට අත් උදව්වක් දෙනවා මිසක් තමම දක්වන්න පුළුවන් කම නෑ. තමන්ට උවමනාවක් තියෙන්න ඕන තමන්ගේ ප්‍රශ්නේ නිදහස් කරගන්න, තමන්ගේ ගැටලුව නිදහස් කරගන්න, තමන්ගේ මනස සැහැල්ලු කරගන්න. එච්චරයි අහන්නේ. ඔබේ මනස ප්‍රබෝධමත්ද? සැහැල්ලුද? තමන්ගේ අධ්‍යාත්මය පිට මනස නෙමෙයි, ගැඹුරු මනස. නැත්තම් ඒක කුණු ගොඩක් වගේ ගඳ ගන්නවද? මල් වත්තක් වගේ ලස්සනයිද? පුතඥන හිත එහෙම මල්වත්තක් වගේ න ලස්සන වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට කුණු ගොඩක් වගේ ගමගහන ස්වරූපයක් තියෙනවා. සංගවාගත්ත වංචනික ධර්ම ගොඩාක් තියෙන්න පුළුවන්. සයි මේ මනස විවෘත කරන්න. මේ මනස සම්පූර්ණයෙන් එළියට ඇදලා දාන්න. අයින් කරලා දාන්න. ඒක වහගෙන ඉන්න එපා. ඒකට අයින් කරලා දාන්න තියෙන දේ එකම ක්‍රමවේදය තමයි මේ ධර්මය ගැන සිතීමම. ධර්මය කියන දිශාවට ඔබ ගමන් කිරීමම තමයි ඔබට කොළඹින් ඈත් වෙන්න නම් ඔබ නුවරට යා යුතුයි. නුවරට යන තරමට කොළඹ ඉබේටම ඈත් වෙනවා. ඒ වගේ ඔබ ධර්මයට යමු වෙන්න, ධර්මයේ ඔස්සේ ගමන් කරන්න, ඒ විට ඔබට අර දුර්ගන්ධයෙන් එහෙම නැත්නම් අර මනසින් ඈත් වෙන්න හැකියාව ලැබෙනවා. සුවිශේෂී ක්‍රමවේදය. එකයි බුදුහාමුදුරු හොයාගත්ත ක්‍රමවේදය. මොකද්ද? ක්‍රමයක් නැහැ. ක්‍රමයක් නැහැ. ක්‍රමය සංසිඳීමෙන් තමයි මේ නිවන් මඟ තේරුම් ගන්නෙ. ක්‍රමයක් නැත. ක්‍රමය සංසිඳීම. ක්‍රමය සංසිඳීම. ක්‍රමයක් නැතුව වැඩ කරන්න, ක්‍රමයක් නැතුව හිතන්න, ක්‍රමයක් නැතුව දකින්න, ක්‍රමයක් නැතුව ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ. දැන් මේක ලෝකයට මේක පිස්සු කතාවක්. සාමාන්‍ය පොඩි ළමයින්ට මේක පිස්සු කතාවක්. දාර්ශනික වචන එහෙම තමයි. නේද? නොදන්න භාෂාවකින් කෙනෙකුට කතා කරාම ඒ මට නම් ඒක තේරෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සුද පිස්සුද උඹද මොනවද කියනවා කියලා හිනා වෙනවනේ. නේද? නොදන්න දෙයක්. ඒ වගේ මේ දාර්ශනික වචනය මොකද්ද? ක්‍රමයක් නැතුව ජීවත් වෙන්න. ක්‍රමයක් නැතුව කතා කරන්න. ක්‍රමයක් නැතුව දකින්න. ක්‍රමයක් නැතුව හිතන්න. ඒ කෙනාගේ ජීවිතේ තමයි අතිශයින්ම සාර්ථක. ඒ ක්‍රමේ තමයි බුදුවරු ළඟ තිබුණේ. ඒ ක්‍රමේ තමයි රහතන් වහන්සේ ළඟ තිබුණේ. ඒකෙන් අදහස් වෙන්නේ අක්‍රමවත් භාවය කියලා. මතක තියාගන්න ඕනේ ඒක. ඒ කියන්නේ එහෙනම් ඉතින් ක්‍රමයක් නැත්තම් අක්‍රමවත් කියලා අනිත් පැත්තටමයි වැටෙන්නේ. ඩග්ගාල ඒක නැහැ කියපු ගම අනිත් පැත්තට වැටෙන ගතිය තියෙනවනේ අපේ නේ. ක්‍රමයක් නැහැ කිව්වම ආහෙන අක්‍රමවත් නැහැ. මේ මෙතන අක්‍රමවත් නැහැ. මම අක්‍රමවත් කියලා නැහැ නේ. මම කියලා දෙන්නේ ක්‍රමයක් නැහැ කියලා විතරයි. අක්‍රමවත් කියලා කියන්නේ ක්‍රමයක් ඒක. අක්‍රමවත්භාවය කියන්නේ ක්‍රමයක්. ඒක යාගේ ක්‍රමයේ. ඒ කියන්නේ නිසි ක්‍රමයට නැතුව වෙනත් ක්‍රමයක් යොදන කොටයි අපි කියන්නේ. ඒක හරි ක්‍රමයට නෙමෙයි යොදන්නේ, වැරදි ක්‍රමයට. ඒකට කියනවා අපි අක්‍රමවත් කියලා. මේ අක්‍රමවත්තාවේ නෙමෙයි, ක්‍රමයක් නැහැ. ඇත්ත ඉතින් ක්‍රමයක් නැතුව ජීවත් වෙන්න කිව්වම අර නයිදි මුළු වගේ ජීවත් වෙන්නේ. ඈ ඒක වරදවා නිකම්වත් ගත්තොත් ඒක අපරාධයක් වෙන නිසා මම ඒ ගැන පැහැදිලි කරේ. ක්‍රමයක් නැතුව දකින්න ගියා. ඔය දකින්න එකක් එහෙනම් දැකගෙන ඉන්නවා. ඒ දකින්න හැම එකක් තුළම ක්‍රමයක් තියෙන බව මතක තියාගන්න. ක්‍රමයක් නැතුව දකීමක් තියෙන රහතන් වහන්සේගේ මිසක් පුතජනේකලා කවදාවත් පිහිටන්නේ නැහැ. මේක හරි ඉහළ ධර්මයක්. මේ කතා කරන්නේ මේ පල්ලෙහා එකක් නෙමෙයි. ඒක පහලින් ගත්තාම තමයි ඔය පටලවා ගන්නෙ. මේක ඉහළින් ගන්න. ක්‍රමයක් නැති දැක්මක් කියලා කියන්නේ එහෙනම් ඕන එකක් දැක්කට කවන්නේ ඒ ක්‍රමයක් නෑ. හැම දැක්මක් තුළම ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමවේදයක් තුළම තමයි දකින්නේ. දැකීම තියෙන්නේ ක්‍රමයේ තුළමයි, කර්මයේ තුළමයි. කර්මයෙන් තුළ දැකීමක් නැහැ. කර්මයෙන් තුළ සිතීමක් නැහැ. කර්මයෙන් තුළ ප්‍රවත්මක් නැහැ. කර්මයෙන් තුළ සිහියක් නැහැ. දැන් බලන්න තමන් මොලේ අවදි කරගන්න ඇති ප්‍රදේශ පැති කඩවල ඔබට මේකෙන් අවදි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඕක තමයි දේශනා කරන්නේ. කම්ම නිරෝධා සංගතති. කර්මය නිරෝධ කරන්න. මේක කර්මය නිදහස් කිරීමෙන් තමයි මෙතන නිදහස ලැබෙන්නේ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. ඔබ චේතෝ විමුක්තියට පත්වීමයි මෛත්‍රී කියන්නේ. සියලු සත්වයෝ සූපත් වේවා කියන එක නෙමෙයි. තමන් ලෙඩෙක් බලනකොට සියලු සත්වයෝ සූපත් කරන්න යනවා. එහෙම යුවට සූපත් වෙනවද? තමනුත් ලෙඩෙක්කොට තමනුත් අර කෙලස් ලෙඩෙන් පීඩා විඳිනකොට සියලු සත්ත්වය සූපත් වෙන්න බලනවා මේ සතත් බල්ලකොට ලෙඩෙන්. ඉස්සෙල්ලා ඉන්න සතා සූපත් කරගන්න. ඊට පස්සේ සියලු සත්ත්වය සූපත් වේවා කියලා හිත හිතා ඉන්නේ නැතුව කරන්න හැකියාව තමන්ට ලැබේ. ඒස බුදුහාමුදුරු ඉහෙත කරුණු ටික ඔක්කොම පෙන්නලා දිග සත්තු කොට සත්තු නේද උපදින සත්තු නේද ඔය ඔක්කොම පෙනෙන නොපෙනෙන ඔක්කොම සත්තු පෙන්නලා කිව්වේ මහණෙනි මං කෙටියෙන් කියන්නම් මෙත්තාය භික්ඛවේ මහණෙනි මම මෛත්‍රියයි කියලා කියන්නේ චේතෝ විමුක්තිය මං චේතෝ විමුක්තික මෛත්‍රියටයි මහණෙනි මම මෛත්‍රිය කියන්නේ අර දිග සත්තුන්ට කොට සත්තුන්ට නෙමෙයි දැන් මැරෙන්න හදනවනේ නේ දිග සත්තු දුක්ඛය කොට සත්තු දුක්ඛය බඩගාන සත්තු කියන බහුපාද නේ දෙපාද ඔක්කොම මැරෙන්න හදන අර සත්තු ටික අල්ල බුදුරජාණන් වහන්සේ කොටසක් කියලා ඒ කොටස ප්‍රතික්ෂේප කරනවා මේ කොටස නෙමෙයි ඔබ කරන්න ඕනේ මේ කොට මෙන්න ප්‍රතික්ෂේප කරපු කොටස මේගොල්ලෝ අරගෙන ප්‍රතික්ෂේප කරපු කොට සාරද සම ප්‍රතික්ෂේප කොට සදන්න එපා දැන් සිද්ධාර්ථ කුමාරයාගේ කතා ටික කියාගෙන යනකොට සිද්ධාර්ථ කුමාරයාට වැරදිච්ච භාවනා ටිකක් කියවෙනවා ඒ වැරදිච්ච භාවනා ටික ඔක්කොම කියලා පැහැදිලි කරලා බුදුහාමුදුරන් ගමම් මග ඊළඟ පැහැදිලි වෙනවා මෙන්න වැරදිච්ච අර භාවනා ටික ආයි කරන්න පටන් ගන්න ඕකෙන් මෙහෙම මෙහෙම වඩන්න ඕන කියලා ඒව තමයි අපිට වැරදිච්ච තැන් ඒවා හදා ගන්න ඕන පුතජන ඇසකින් බලලා යම් යම් දේවල් ගන්තාරූඪ කරන අවස්ථාවන් වලදී තාම බරපතල වැරදි සිද්ධ වෙනවා. පුතජන දේශනයක් තුළ ඉතා බරපතල වැරදි සිද්ධ වෙනවා. නිර්වාණ ධර්මයට අසලකටවත් එන්නේ නැහැ. කතා ප්‍රවෘත්ති ටිකක් පමණයි දායකයන්ටත් තියෙන්නේ වලාකුළු බැමි ගහන්න පමණයි. එහෙම නැත්තම් ගොඩ නැගිලි හදන්න පමණයි තියෙන්නේ එක එක නම් වලින්. ඒක තමයි පින් සිද්ධ කරගන්න ක්‍රමය. පස්සේ අහුවාම පින් සිද්ධ වෙලා තියෙනවද කොච්චරද කියලා අනේ දන්නේ නැහැ. තව කොච්චර පින් සිද්ධ කරගන්න ඕනද ඔබ? ඒකත් දන්නේ නැහැ. බලන්න විද්‍යාවෙන් තොරන්නේ ආගමනේ. විද්‍යාවෙන් තොර කරගන්න එපා. සෑම විටම විද්‍යාත්මකව කටයුතු කරන්න. ඉතින් මේ අන්ධ සමාජයට කිව්වහම ඒ පැත්තට තමයි යන්නේ. අන්ධයට කිව්වහම අන්ධය අහුවම් මේ මේ මේ පැත්ත කොහෙද? නුවර පැත්තටද? මේක කොළඹද? කොළඹ පැත්ත පෙන්නුවත් නුවර පැත්ත කියලා මේ මිනිස්සයා අන්ධ නිසා යන්නේ දෙපැත්තට. අනේ යනවා. ආයිත මිනිස්සෙකින් අහලා බලනකොට මෙන්න මේ මිනිස්සයාට පාර වරද්දලා ඈ ඇස්සන්දය නෙමෙයි අපිට හොඳට ඇස් පෙනෙද්දිත් අපි සමහරලාට පාරක් ඇහුවා මේ පාර වරද්දුවොත් අපිට වරදිනවා. අපි තා පොඩ්ඩක් ඒක විමසිලිමත්ව තව කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් අහන්න පෙළඹිලා ඉන්න නිසා හොඳයි. අපිට එහෙම කිව්වත් අපි දෙන්නේකින් විතර හමපාර නේ පොඩි අදහසක් ගන්න පුළුවන් නැත්නම් වරද්දලා කියනවා නැත්නම් නොදන්න කමට කියනවා ඉතින් ඒ නිසා මේ අන්ධ සමාජය එහෙමයි දෙවියෙක් ඉන්නවා ගියොත් අනේ මැරෙන්න හදනෝ දෙවියෙක් අල්ලා. මේ දෙවිය තමයි ලෝකෙ මැව්ව කිව්වොත් එම කෑ ගහනවා, අයියෝ අපිව බේර ගන්න, අපිව බේර ගන්න, ඔයා තමයි එකම ඉන්නේ අපිව ගන්න. පේනද මිනිස්සුන්ගේ තියෙන අන්ධකාරය? අනේ හේදි බුරියානි නොමිලි හම් වෙනවා, රොටි නොමිලි හම් වෙනවා, ගෑනු හත් දෙනෙක් හම් වෙනකම අනේ යන්න හදනවා. දැන් මෙහෙත් අපි කියන එහෙ හත් දෙන අපිට කියලා දෙන 500ක් හම් වෙනවා කියලානේ. මං අහන්නේ දිව්‍ය ලෝකේ එක කුමාරයෙකුට කුමාරිකාව කී දෙනෙක් ඉන්නවා කියලාද කියන්නේ? 500ක් ඉන්නවා කියලා. ඒ හතයි බලනකොට ඒක හොඳයි. හත හතයිනේ. මේකේම අපිට දාලා දෙන 500ක් හම් වෙනව ඵලයක්. දැන් අගමැති වේදනේ? මේ 500ක් නෙමෙයි මේ ඉන්න එක්කෙනාගේ තියෙන කරදරේ කියලා අපි මන්තුරු කල්පනා කරන්නේ. මේ 500ක් හම් වුණොත් කොහොම කරදරයක් ඇද්ද කියලා නේ? ඉන්න එක්කෙනාගේ තියෙන කරදරෙ දිහා බලනකොට 500ක් ඕනෙම නැහැ කියලා හිතේ. ඒකයි දේන ස්වභාවය. එහෙනම් මේ ලෝකේ ඥානවන්ත මිනිස්සු ඉන්නවා. මේ මලාට පස්සේ කියන කතාව මට එච්චරම විශ්වාස නැහැ. මේ අර එක නරියෙක් කිව්වා කියනවනේ, ඔයාව මම මලාට පස්සේ රත්තරන් මේක දාලා බුකු උත්කර්ෂවත් ඉඳමින් ඔයාව මා වලලාන්න කිව්වලු. අනේ බොරුවට නිදාගෙන බැලුවලු. මෙන්න මලාට පස්සේ කිව්වලු මෙන්න මේක ගිනින් දාපන්. කොහාට හරි ගුණ කොටකට කිව්වලු. කතාවක් තියෙනවානේ. ඉතින් ඒ වගේ ඒ මලාට පස්සේ දාන මේ සංකල්පවල ඉන්නේ හැම දෙයක්ම ඒ අඥාන සමාජයක ලක්ෂණයක්මයි. අඥාන පුජ්‍යලයේ ලක්ෂණයක්මයි මලාට පස්සේ යම් යම් දේවල් මේ ප්‍රාර්ථනා කිරීම ලැබීම. ඈ ඒක නිවැරදි වැඩපිළිවෙලක් තුළ වුණ තමන් දකින්න සසර. දැන් මේ ආත්මේ මෙතන අපායක ඉඳමින්, පැවෙමින්, ශෝක වෙමින්, ගිනි ගමින් ඉඳමින් ලබනාත්මේ සැනසෙලිදායක ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න බෑ. මෙතන අපායක් කරගෙන ලබනාත්මේ දිව්‍ය ලෝකයක් පතන්න බෑ. මෙතනත් ඒ දිව්‍ය ලෝකේ ඉඳන් තියෙන්න ඕන. මෙතනත් ඒ සෞම්‍ය භාවය තියෙන්න ඕන. දිව්‍ය ලෝක කියන්නේ මානසික ස්වરૂපයක්, මානසික ලක්ෂණයක්. ඒ මානසික ස්වરૂපය ඒ විමානයක් තුළ යා සතුටෙන් හීනයක් දකිනා වගේ සොඳුරු ජීවිතයක් යම් කාලයක් ගත කරනවා. මේ ඕනම තැනක ඒ අභ්‍යවකාශය තුළ ඒ අරූපී ලෝකේ පිහිටන්න පුළුවන් තමන්ට විතරක් තේරෙන. ඒක හීනයක්. දැන් ඔබ හීන දැකලා තියෙනවනේ. හීනේ එහෙමයි. එක එක දේවල් මැවෙනවා. සුභ සිහින සහ අසුභ සිහින. ඉතින් අසුභ සිහිනයක් හා සමාන පෙරේත ලෝක, අසුර ලෝක තියෙනවා. අරගත් හීනයක් වගේ අවීචි මහා නරකයේ මානසික ස්වභාවයත් එක්ක සිහිනයක් වගේ එකෙන් දැවෙනවා, පිච්චෙනවා. ඒ ගති ලක්ෂණය ජීවත් වෙලා ඉඳීම කෙනෙක් ළඟ පහළ වෙනවා. ඒ පහළ වීමත් එක්ක තමයි එයා ඊළඟට සසරට එකතු වෙන්නේ. මේ මොහොතේම මේ ගතිය බලන්න. ඉතින් නිරෝධ ගතිය, නිරෝධ ලක්ෂණ තියනවද? පෙරේත ලක්ෂණ තියනවද? දිව්‍යමය ලක්ෂණ තියනවද? මනුස්ස ලක්ෂණ තියනවද? තිරිසන් ලක්ෂණ තියනවද කියලා බලන්න ඕන තමන්ගේ මනසේ. මොන ලක්ෂණේද තියෙන්නේ? ඒ ලක්ෂණය තමයි ඔබට මේ නිසා වහාම තමන්ට අවශ්‍ය කරන මේ අපි පෙන්න මඟ පෙන්වන්නේ නිරෝධ ලක්ෂණ ඇති කරගන්න. සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වීම. සියලු සංස්කාරක ධර්මය අනිත්‍ය කොට සිත සිතා ඉදීම නෙමේ, අනිත්‍ය කොට සලකා, අනිත්‍ය අනිත්‍ය කොටම සලකා වාසය කිරීම. කොහොමද අනිත්‍ය? දැන් ඔය හිත හිතා ඉන්න අනිත්‍යයක් වැඩක් නැහැ නේ. හිත හිතා ඉන්න අනිත්‍ය වැඩක් නැහැ. එතකොට අනිත්‍ය වෙනවද? බුදුහාමුදුරුවෝ අනිත්‍ය හිත හිතා ඉන්න කියලා නෙමෙයි කිව්වේ, යදා පඤ්ඤාය පස්සතේ නේ. සබ්බේ සංඛාර අනිච්ච යදහ පඤ්ඤාය පස්සේ ප්‍රඥාවෙන් දකින්න විසක් අනිත්‍ය හිත හිතා හිත හිතා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. එහෙම අනිත්‍යයි කියුවට අනිත්‍ය වෙන්නේ නැහැ නේ. දෙයක් දිහා බලාගෙන මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියුවට එහෙම අනිත්‍ය වෙන්නේ නැහැ. අනිත්‍ය කියන්නේ ධර්මයක්. තේරුණාද? අනිත්‍ය කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය, බුදු කෙනෙක්ගේ ධර්මය, ආර්ය ශ්‍රාවකයෙක්ගේ ධර්මය. අනිත්‍යතාවය ප්‍රගුණ කරන්නේ, අනිත්‍යතාවය ප්‍රකට කරන්නේ රහතන් වහන්සේලා මාර්ගඵලලාභින් වහන්සේලා. ඒක මේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා නෙමෙයි ප්‍රකට වෙරීම සිද්ධ වෙන්නේ. අනිත්‍ය තුල වැඩ ඉන්නවා. අනිත්‍ය තුල වැඩ ඉන්නවා කියන්නේ මේ කෙස්ලොන් නියදත් මවාගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. ඒක මේ සංස්කාර ලෝකයන්නේ. එතන පංච උපාදානස්කන්ධේ වැඩ කරනවා. පංච උපාදානස්කන්ධේ වැඩ කරන්නේ නැති තැනක වැඩ ඉන්න එක තමයි අනිත්‍ය වැඩ ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ එතන රූපමය පිළිකුල් දෙයක්වත් එහෙම නැත්නම් ප්‍රේමනාප දෙයක්වත් එතන නැහැ. වේදනාවේ සුභ අසුභ වේදනා නැහැ. පැහැදිලිනේ? රූප වේදනා. සංඥාවේ සුභ අසුභ සංඥා නැහැ. සංකාරේ සුභ අසුභ සංස්කාර නැහැ. විඥානේ සුභ අසුභ සංස්කාර විඥාන නැහැ. තේරෙනවනේ? පංච උපාදානස්කන්ධෙන් තොරව වැඩ ඉන්නේ අනිත්‍යයි. දැන් අපි පංච උපාදානස්කන්ධේට දාලා පංච උපාදානස්කන්ධයක් හැඩගස්සගෙන ඉතින් අර ඍණාත්මක දෙයට එහා දෙයක් පුතඥයට පෙන්වන්න බෑනේ. ආර්ය ශ්‍රාවකයාට තමයි ඍණාත්මක දෙයට වඩා එහා දෙයක් පෙන්වන්න පුළුවන්. ඉතින් පුතඥන හාමුදුරු කෙනෙක් වේවා, දේශකෙක් වේවා, මේ හැම දෙනාම ප්‍රියතාවයෙන් මුදවන්න යොදන්නේ මොකද්ද? අප්‍රියතාවය, අමනාපතාවය. අනේ උන්වහන්සේලා අර net පෑදේවා. අරකත් සංඥාවක්, මේකත් සංඥාවක්. අරකත් වේදනාවක්, මේකත් වේදනාවක් කියලා තේරෙන්න ඕන. ඒ කියන්නේ සුභ දේත් වේදනාවක්, අසුභ දේත් ඒකෙන් හටගන්නවා අසුභ වේදනාවක්. එතකොට සුභ දේින් මුදවා අසුභ දේ තුල රැඳවීමෙන් ඒ තුල අර තියෙන ප්‍රියමනාප ලක්ෂණේ නැති වෙන බව ඇත්ත. හැබැයි ඔබ තුල අසුභ ලක්ෂණයක්, අප්‍රියමනාප ලක්ෂණයක් හටගෙන තියෙනවා. ඒක හරියට අර මල්වත්ත දිහා බලාගෙන ඉන්න එකේ ඕක වැඩක් නැහැ කියලා කුණු ගොඩක් දිහා බලාගෙන ඉන්න කිව්වා වගේ නේද? ඒක මේ එහෙම තමයි ස්වභාවය. දැන් අපේ රටටත් එහෙම නේ. හොඳට සංවර්ධනය වෙලා දියුණු වෙලා යන රටට එකපාරට කිව්වා අපි වෙනසක් වෙනසක් කරමු. අපමණ අගයක් දෙමු. මොකක්ද අගේ කියලා දන්නෙත් නැහැ. මොකක්ද වෙනස කියලා දන්නෙත් නැහැ. වෙනස් කරා බලනකොට අපායයි පෙන්නලා දෙන්නේ හරවල. ඉතින් ඒ නිසා දැන් ඔන්න මිනිස්සු ආයි අපාය අනිත් පැත්තට හරවන්න හදනවා. නේද? ඉතින් ඒක තමයි ස්වභාවය. එකපාරට ඒ අපිට එහෙම හැරෙන්න කිව්වට හැරිලා බලනකොට මේ පැත්තේ තියෙන වෙන එකක්. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන. මේ හැරි බලලා මේක හරියන්නේ නැහැ. උපාදානස්කන්ධයේ නිදහස් වුණු අනිත්‍යතාවයට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සංස්කාරක අනිත්‍යතාවයක් නෙමෙයි. අනිත්‍යතාවය කියන්නේ සංස්කාරයක් නොවේ. අන්නේ අනිත්‍යතාවයයි ආර්ය ශ්‍රාවකයෝ වඩන්නේ. අන්නේ අනිත්‍යතාවයයි බුදුවරු අගය කරන්නේ. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චා, එහෙම නැතු සංස්කාරකයක් නෙමෙයි අනිත්‍ය කියන්නේ සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම. අනේ අනිත්‍ය ඥානනය කරගන්න, අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න හැමදෙනාටම තෙරුවන් සරණයි.